සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයම් භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් භදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස යතෝ කෝ අරිය සාවකෝ දුක්ඛං ච පජානාති දුක්ඛ සමුදයං ච පජානාති දුක්ඛ නිරෝධං ච පජානාති දුක්ඛ නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සම්ධම්මන්ති සදහවත් පින්තුනි අදත් සති පරිදි සිරිත් පරිදි සිකුරාදා දිනවල සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවයි අදත් අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ අද 2014 ජූලි මාසයේ 18 වෙනිදා සිකුරාදා දවස. ඉතින් අදත් අපි ධර්ම පන්තියට මාතෘකාවක් තෝරාගෙන තියෙනවා. පසුගිය සති කිහිපෙම අපි සාකච්ඡා කළේ සම්මාදිට්ඨිය ගැන. ඒ සම්මාදිට්ඨිය ඇති කිරීමේ ක්‍රම ගැනයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අපි මුලින්ම සඳහන් කරපු ආකාරයට මේ සූත්‍රය සරුවත් හාමුදුරුවෝ විසින් දේශනා කරන සූත්‍රයක්. සම්මාදිට්ඨිය නැත්තම් යහපත් දැකීම, නිවැරදි දැක්ම ඇති කරගන්නේ කොහොමද කියලා ධර්මසේනාධිපති අග්‍රශ්‍රාවක සරුවත් ස්වාමින් වහන්සේ විසින් අනිත් සබ්‍රාහ්මචාරින් වහන්සේලාට මේ පැහැදිලි කරමින් ඉන්න අවස්ථාව. සම්මාදිට්ඨිය ලබා ගැනීමෙහි මුල්ම පියවර හැටියට උන්වහන්සේ විස්තර කළේ පළවෙනි කම්මපත වාරයේදී අපි සාකච්ඡා කළා. යම්කිසි කෙනෙක් කුසලය දන්නවනම් කුසල මූලය දන්නවනම් අකුසලය දන්නවනම් අකුසල මූලය දන්නවනම් එපමණකින් යම්කිසි තැනැත්තෙකුට සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන්. ඊළඟට දෙවැනි පියවරේදී අපි කතා කළා ආහාරය ගැන. යම්කිසි කෙනෙක් ආහාරය දන්නවනම් ආහාරයට හේතුව දන්නවනම් ආහාරය නැති කිරීම දන්නවනම් ආහාරය නැති කිරීමේ මාර්ගය දන්නවනම් එපමණකිනුත් සම්මාදිට්ඨියට පත් වෙනවා කියලා. ඒ දෙවැනි පියවර සඳහන් කරාට පස්සේ ඒ අසාගෙන සිටි අනිත් සබ්‍රාහ්මචාරී ස්වාමීන් වහන්සේලා සරුවත් මහීමයන්ගෙන් අහනවා, ස්වාමීනි සම්මාදිට්ඨිය ඇති කරගැනීමේ තවත් ක්‍රම තියෙනවද කියලා. සරුවත් හාමුදුරුව කියනවා, ඔව් තවත් ක්‍රම තියෙනවා කියලා. උන්වහන්සේ දැන් මේ තුන්වෙනි පියවරේදී සත්‍ය වාරය නැත්තම් සත්‍ය අවබෝධ කර ගැනීම නැත්තම් දුක සහ දුක නැති කිරීමේ ක්‍රමය අවබෝධ කර ගැනීම තුලිනුත් යම්කිසි කෙනෙකුට සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන් කියලා දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි අපට දුක කියන එක කුමක්ද කියලා පැහැදිලිවම දේශනා කළේ. එතකොට සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුක කියලා දෙයක් දන්නවා. හැබැයි ඒක බොහොම සරල මට්ටමේ දුකක් දන්නේ. ඒ වගේම සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුක දැනගත්තට දුකෙන් නිදහස් වෙන නියම ක්‍රමය දන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මිනිස්සු දුක ඇති වුණාට පස්සේ දුකෙන් නිදහස් වීම සඳහා කියලා කරන දේවල් හරියට දැල් වෙන ගිනි ගොඩක් නිවෙන්න ගිනිගොඩට කඩදාසි පුළුවන් වේලිච්ච දරකොල ආදිය දාන වගේ වැඩ කියලා. ගින්න නිවෙන්න කියලා ගින්නට දර පුළුවන් ඒව දානවා, වේලිච්ච ඒව දානවා ගින්න නිවෙන්න කියලා. අන්න ඒ වගේ මිනිස්සු දුකෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ එක්ක රැකියාවක් කරනවා, එක්ක දරුවෝ ටිකක් හදාගන්නවා, එක්ක ගෙයක් හදාගන්නවා, එක්ක බඩු මුට්ටු හුඟා ක්‍රැෂ් කරගන්නවා. අන්තිමට ඒ කරන දෙයින් අර ගින්දරට ගින්දර නිවෙන්න කියලා හිතලා ගින්දරට පුළුන් දානවා වගේ වෙනවා. ඔව් තව තවත් දුක වැඩි වෙනවා. ඒකයි ඔය දැන් අපි දුකෙන් නිදහස් වෙන්න කියලා සතුට ලැබෙන කියලා ඇතමිට දරුවෝ ලබා ගත්තා. ඇතමිට දරුවන් ගෙනත් අපට සෝයක් තියෙනවා. නමුත් අර මුලින් තිබුණට වඩා ලොකු බරක් දැන් අපි හිතේ තියාගෙන ඉන්නවා. ඔව් තිබ්බට වැඩි. තනි කාලේ ඉන්නකොට වැඩි. ඒක ඩබල් ට්‍රිපල්. ඔව් දැන් ඇත්තම දැන් විවාහ වෙනවයි කියන්නේ ඇත්තම ලොකු බරක් ඔළුවට ගන්නවා. ඔව් බොහෝ දෙනෙක් හිතන්නේ ඇත්තම ජීවිතේ බොහොම සතුට විඳින කාලයක් කියලා. ජීවිතේ තෘප්තියක් තියෙනව නැත්තේ නැහැ. නමුත් ඊට වඩා ලොකු බරක් අපි ඔළුවට දරාගත්ත අවස්ථාවක් වෙනවා. ඒකයි දරුවෝ ලැබීමේත් එහෙමයි. ඒ දරුවන්ගේ නිදහසල විතරක් නෙවෙයි, ඇතැම් විට මිය යන පස්සේ දරුවගෙන අපි හැංගෙමින් ඉන්නේ. ඒ තරම්ම මේ බැඳීම තියෙනවා. දරුවත් එක තියෙන බැඳීම. ඔව් ලෝකේ ලේසිය නිදහස් වෙන බැරි දෙයක් ඒක. ඉතින් අන්න ඒ වගේ ලෝකයකට තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෙඩ දුක් වලින් නිදහස් වෙන්න කියලා මිනිසු කරන්නේ ලෙඩ දුක් වලට පත් වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියන. ඔව් මහලු භාවයෙන් දිරාපත් වීමෙන් නිදහස් වෙන කියලා කරන්නේ දිරාපත් වෙන මහලු වෙන දේවල් ටිකක්ම ගොඩගස්සා ගන්නවා කියන එක. ඔව් ඒ වගේම මරණයෙන් නිදහස් වෙන කියලා කරන්නේ මරණයට පත් වෙන පිරිසක්ම ළඟා කර ගන්නවා, විනාශ වෙන දේවල් ටිකක්ම රැස් කර ගන්නවා කියන. ඔව් මේක තමයි ලෝකයේ ස්වභාවය කියන. එතකොට එවැනි ලෝකයකට තමයි බුදුහාමුදුරුව අපට ධර්මයක් දේශනා කළේ. ඉතින් මේක තේරුම් ගත්ත බොහෝ දෙනෙක් මේ ධර්මය කැමිට gedare ඉඳගෙනම පුළුවන් අය මේක රැක්කා. තමන්ගේ දරුවෝ ටිකක් පෝෂණය කරගෙන මව්දෙමපියන් සලකගෙන එහෙම කළා. සමහර අය දරුවෝ නොලැබපු අය මේ අවබෝධය ලැබිච්ච මොහොතේ ඉඳන්ම තමන්ගේ මව්දෙමපියන් සලකගෙන මේ ධර්මයේ රැක්කා. සමහර අය මව්දෙමපියන්ගෙන් යුතුයකම් කරපු අය කෙලින්ම ධර්මයට ඇවිල්ලා මහාන වෙලා මේ ධර්මයේ රැක්කා. සමහර අය මේ අවබෝධය ලැබිච්ච අය සමහර අය මේ ධර්මය ඇහුවට පස්සේ හෙට වෙන දවසේ විවාහ වෙන්න තිමිච්ච අය විවාහය නවත්තලා අද වෙන දවසේ මහානුණා. සමහර අය හෙට වෙන දවසේ රජකමට රජ ඔටුන පළඳන්න කියලා හිටපු අය මේ අවබෝධය ලැබිච්ච ගමන්ම ඒක අත්හැරලා මහානුණා. සමහර අය හෙට වෙන දවසේ මහා මාලිගාවක් හදලා විවෘත කරන්න උත්සවයේ තියෙන දවසේ අද වෙන දවසේ මහානුණා. මේ තුනම තිමිච්ච කෙනෙක් තමයි නන්ද කුමාරය කියලා කියන්නේ. නන්ද කුමාරයාට ගෘහ ප්‍රවේශයේ මංගල්‍යයයි විවාහ මංගල්‍යයයි රාජාභිෂේක මංගල්‍යය තුනම එකට තිබුණා. ඔව් හෙට වෙන දවසේ තුනම එකට තිබෙද්දී අද වෙන දවසේ මහානුණා. ඔව් ඒ කියන්නේ මේක දැනගත්තට පස්සේ තේරෙනවා දුකින් නිදහසල මේක තමයි මාර්ගය. ඔව් අරව ගිය ගමන්ම ඔව් දැන් ওই එක්තරා ජාතකයක් තියෙනවා තේමිය ජාතකය කියලා. තේමිය ජාතකය. තේමිය ජාතකයේදී අපේ බුදුහාමුදුරෝ කලින් ආත්ම භාවයක රජකුමාරයෙක් කියලා ඉපදිලා. ඉපදුනාට පස්සේ මෙයා රජකුමාරයෙක් කියලා ඉපදිනා. මෙයාට හිතුණ පොඩි කාලෙම මෙයාට අතීතය ගැන සිහි වුණා. සිහි වෙලා මොකද්ද මෙයා කළේ? මෙයා දැනගත්තා දැන් සාමාන්‍ය විදිහට හිටියොත් නම් රජකමට පත් වෙන වෙනවා. බේරෙන්න බෑ දැන් රජකුමාරයනේ. මෙයා මොකද දන්නවද කලින්? පොඩි කාලේ ඉඳන්ම කතා කරන්න බැරි ළමෙක් වගේ හිටියා. මුතාබාදයක් නෑ. මෙයා කතා කරන්න බැරි මන්ද බුද්ධික ළමෙක් වගේ රඟපෑව අවුරුදු ගාණක්ම. ඊට පස්සේ දෙමාපියව බැලුවා, රජසමා බැලුවා, දේවි බැලුවා, මේ ළමයා ගැන වැඩක් නෑ කියලා අන්තිමට කැලේකට ගිහිල්ලා දැම්මෙලම. මේ ළමයා ඊට පස්සේ භාවනා කළා, යෝගීක වශයෙන් ඕ හිත දියුණු කළා, ධානය ලැබලා වැටෙන් දියුණුවා. ඒ තරම්ම මෙයාට තේරුණේ මේ රජකම ගත්තොත් මහා ගිනි ගොඩක් සසර මේක දුකට යන්න සිද්ධ වෙන දේ. ඒ නිසා මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා ඒ වගේ කරපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අපට බැරි වුණත් යම්සි ප්‍රමාණයකට හරි මේක තේරුණාට පස්සේ මේ පැත්තට හැකිතාක් අපි යොමු වෙනට උන මේක තමයි ඇත්තෙම නියම විදියට දුකෙන් නිදහස් වීමේ මාර්ගය. ඉතින් මෙතෙන්දී සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් දුක දන්නව නම්, දුකට හේතුව දන්නව නම්, දුක නැති කිරීම දන්නව නම්, දුක නැති කිරීමේ මාර්ගය දන්නව නම්, මේ හතරම යම් කිසි කෙනෙක් දකිනව නම් අන්න ඒ දැකපු ප්‍රමාණයට මේකෙනා සම්මා දිට්ඨියට පත් වුණා කියලා. දැන් බුදුදහමේ තියෙන වැදගත්කම තමයි සමහර අය හිතනවා බුදුදහමේ මේ දුක ගැන මේ කියන්නේ කියලා. ඇත්තෙම බුදුදහමේ දුක ගැන කියනවා. හැබැයි දුකෙන් ඉන්න නෙවෙයි කියන්නේ. දුකෙන් නිදහස් වෙන මාර්ගයත් ඒත් එකම කියනවා. දුක තේරුම් ගත්තු ගමන් මෙයා දුකට හේතුවක් දකිනවා, දුක නැති කිරීමක් දකිනවා, ඒකට මාර්ගයක් දකිනවා. මේක තමයි සුවිශේෂත්වය. බුදුදහමේ කියන හරියට දුක තේරුම් ගත්තනම් මේ හතරම යාට පේනවා. නමුත් අපි බොහෝ දෙනෙක් බුදුදහමේ දුකයි කියන එක විස්තර කළාට ඒක හරියට අපි අහලා නැහැ. දුකක් කියලා හිතාගෙන ඉන්න එක අතකින්, අනිත් පැත්තෙන් බුදුදහමේ විස්තර කරන නියම දුක අපි බොහෝ දෙනෙක් හඳුනාගෙන නැහැ. සාමාන්‍යයෙන් බුදුදහමේ දේශනා කරන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපිහි සංපයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති සම්පි දුක්ඛං කියලා සඳහන් කරනවා. ජාතිපි දුක්ඛා කියන්නේ ඉපදීම දුකක් කියන එක. ජරාපි දුක්ඛා කියන්නේ මහලු වීම දුකක් කියන එක. ව්‍යාධිපි දුක්ඛෝ කියන්නේ ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං කියන්නේ මරණයට පත්වීම දුකයි. අපිහි සංපයෝගෝ දුක්ඛෝ, තමන් අකමැති දේවල් ළඟා වීම තමන්ට දුකක්. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, ඔව තමන් ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් දේවල් වලින් වෙන් වෙනට සිද්ධ වීම දුකක්. යම් පිච්ඡා නැලබදි තම්පි දුක්ඛං, යම් කිසි දෙයක් අපි කැමති නම් ඒක නොලැබීමත් දුකක්. එතකොට මෙන්න මේ වගේ කරුණු ටිකක් බුදුදහමේ දේශනා කරනවා. නමුත් මේක ඉතාම සරල මට්ටමින් දුක ගැන කරන විග්‍රහයක්. මේ ටික සැබෑ දුකෙන් නිදහස් වීමේ මාර්ගයට යන්න යම් කිසි අවදි බවක් ඇති කරගන්න, යම් කිසි උනන්දුවක් ඇති කරගන්න හේතු වෙන කාරණා. හැබැයි මේව දැකට විතරක් දුකෙන් නිදහස් වෙන්න බෑ. මොකද ලෝකයේ බොහෝ දෙනා මේ දුක කියන එක දැනගෙන තියෙන්නේ. ලෙඩ වෙන එක, මහලු වෙන එක, මරණයට පත් වෙන එක මිනිස්සු 100,000 ගණන් දැකලා තියෙනවා. දැක්කට දුකෙන් නිදහස් වීමක් නෑ. ඒ දැක්කට පස්සේ ඒකට පිළියමක් කළා, తాවකාලිකව යම් කිසි පිළියමක් කළා. ඒකම තමයි ඉන්නේ. එතකොට ඇත්තෙන්ම බුදුදහමේ කියන දුක ඊට වඩා ගැඹුරෙන් තේරෙන දෙයක්. හරියට අපි කියමු ලාම්පුවක් දැල්වලා තියෙනකොට මේ ලාම්පුවට කුඩා මෙරු වගේ සත්තු, කුඩා සත්තු පලන් ගැටියෝ වගේ සත්තු එකට පනිනවා. එතකොට මේ පලන් ගැටියෝ වගේ සත්තු පහනට ලාම්පුවට පනින්නේ ඇයි? දුක් වෙනද, පිච්චෙන්නද? ඔව්, ආසාවට. ඒගොල්ලන් එයා හිතන මේකේ සතුටක් සැනසීමක් තියෙයි කියලා. එතකොට හරියට මේ සතා දැනගත්තොත් මේකට පැනනහම පිච්චෙනවා කියලා එයා පනිනවද? එයා කවදාවත් පනින්නේ නැන්නේ. ඒකයි දුක කියන එකත් අන්නේ වගේ දෙයක්. දුක හරියට තේරුම් ගත්ත නම් ඒ දුක ඇතිවන හේතුට කියලා ලං කරගන්නේ නැහැ. ඒක එයා දුක ඇතිවන හේතු වටේම තියෙනවා. නමුත් එයා ඒකට වැටෙන්නේ නැහැ. එතකොට අර ලාම්පු දැල්ල අර ගින්දර නෙවෙයි දෝෂය. ඒ ගින්දර පිච්චෙන දියක් බව නොදැනීම. නොදැනගත්ත ගමන් මේකට පනිනවා. දැනගත්තු ගමන් මොකද වෙන්නේ? එයා පනින්නේ නැහැ ඒකට. එයා දන්න ගින්දරට ආසා කරෝතින් අනිත් එකට මේ ලබන්න වෙනවා. ඒ වගේම අපි දන්නව යම් කිසි කෙනෙක් අපි ආශාවෙන් ලං කරගත්තොත් එයාත් එක්ක තියෙන අනිත් දේවල් ටිකත් බාර ගන්න වෙනවා. පුද්ගලයෙක් බාර අරගෙන ලෙඩ ටික බාර ගන්න බෑ, වයසට යෑම බාර ගන්න බෑ කියලා, එයා මරණ එක බාර ගන්න බෑ කියලා නොකියන බෑ අපට. එයා බාර ගත්තනම් අනිත් ටිකත් පැකේජ් එකම. ඒක තමයි ලැබෙන්නේ. ආයෙ කොටසක් විතරක් ලැබෙන්නේ. ඕක තමයි ස්වභාවය. එතකොට මේක දැකපු කෙනා මේක හැකියතාක් මේකට තියෙන තමන්ට ලැබිච්ච දේවල් උනත් අයින් කරන්නේ නැහැ. ඔහු ඒ සඳහා තියෙන ආශාව බැඳීම ටික ටික අඩු කරනවා. ඊට පස්සේ උඩ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙතෙන්දී බුදුහාමුදුරෝ මේ දුක ගැන විස්තර කරද්දී දේශනා කරපු වැදගත්ම කාරණය තමයි මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. ජාතිපි දුක්ඛා, ඉපදීම, මහලු වීම, ලෙඩවීම, මරණය වගේ කාරණා දුකයි කියලා දේශනා කළා. තවත් වැදගත්ම කාරණයක් දේශනා කළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂී කාරණය. මෙන්න මේක අවබෝධ කරගත්තොත් තමයි සැබෑ ලෙසම අපි දුක අවබෝධ කරගත්තා වෙන්නේ. දැන් ඒක තමයි අද අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ජීවිතයක් කියලා කිව්වොත්, මනුස්ස ජීවිතයක් කියලා කිව්වොත් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ රූපේ විතරයි කියලා. නමුත් රූපේ විතරක් නෙවෙයි. රූපේ විතරනම් ජීවිතය. එහෙනම් මරණයට පත් වුණාට පස්සේ තියා ගෙදරම තියා ගන්න ඕනනේ. මරණයට පත් වුණාට පස්සේ අඩු ගානේ අපි යට අත තියන්නේවත් නැහැ නේ. ළඟ නිදිය ගත්තා ඒවලේ මයින් එනෝනේ. නමවත් කියන්නේ නැහැ. දැන් රෝහණ මහත්තයා කියලා කිව්වට මේ මිය ගිය ගමම්ම රෝහණ මහත්තයා කියන්නේ නැහැ. ඔහොම මලමිණිය කියලා කියන්නේ. දැන් තියෙන සැලකිලි මුකුත් නැහැ ඊට පස්සේ. එතකොට එහෙනම් මේ ජීවිතය කියන්නේ නිකන් එකක් නෙවෙයි සිත කය දෙකේ එකතුවක්. සිත කය දෙකම එකතු වෙලා තියෙන තැනක තමයි අපි ජීවිතය පුද්ගලයේ සත්‍ය කියලා අපි කියන්නේ. ඒකත් තවදුරටත් බුදුදහම විස්තර කරනවා නාම රූප විඥාන කියලා. භෞතික රූපයක් තියෙනවා. ඊට පස්සේ නාම කියන්නේ චේතනා ටිකක් තියෙනවා. සිතක් තියෙනවා. සිත සහ සිතවිලි. සිතයි සිතවිලි දෙකක්. සිතයි සිතවිලි දෙක හරියට උදාහරණයක් කිව්වොතින් හරියට කෝපි එකක් වගේ. වතුර මිශ්‍ර කරලා තියෙන කෝපි එකක් වගේ. වතුර වගේ හරියට විඥානය කියන එක. ඒ වතුරට දාපු කෝපි දෙක හරි තේ ටික හරි තමයි නාම කියලා කියන්නේ. ඒ දෙකම නිතර එකතුව තියෙන්නේ. කෝපි එකක් කියලා නිකන් ගන්න බැහැ අපිට වතුර ටිකක් එක්කම ගන්න ඕන. ඒ වගේ තමයි කෝපි එකක් තනියම ගන්න බෑ වගේ නිතරම නාම විඥාන නාම රූප දෙක එකට යන්නේ. ඒ වගේම කෝපි එකක් කියලා නිකන් ගන්නත් ඒකට කෝපයක් තියෙන්න ඕන. අන්නේ කෝපේ තමයි රූපය කියලා කියන්නේ. එතකොට අපේ මේ ශරීරය කියන්නේ ඒ නාම රූප දෙක නාම සහ විඥාන දෙක බහලා තියෙන දෙක. එතකොට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් නේ අපට. එතකොට මේ තුනම එක තැනක තමයි තේකක් හරි කෝපි එකක් හරි කියලා කියන්නේ. එතකොට පුද්ගලයෙක් හරි සත්වයෙක් හරි දුව පුතා ස්වාමි පුරුෂයා භාර්යාව අම්මා තාත්තා කියලා කියන්නේ නාමය රූප විඥාන මේ තුනේ එකතු වෙනවා. ඒක තවදුරටත් විස්තර කරනවා. රූපය කියලා රූපස්කන්ධය කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ නාම කියන කොටසට කොටස් තුනක් බෙදෙනවා. ඒ තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ විඥානස්කන්ධය. මෙන්න මේ පහට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. අපි ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් ඇහුවනම් නාසයෙන් ගඳ සුවඳක් වින්දනම් දිවෙන් රසයක් වින්දනම් ශරීරයෙන් ස්පර්ශයක් ලැබුවනම් මනසින් ධර්මාරම්භණයක් ආවනම් ඒ කියන්නේ මේ පහම එකට හටගත්තා කියලා. එතකොට මේ එකක් එක වෙලාවක එකයි ක්‍රියාත්මක වන්නේ. එකක් ක්‍රියාත්මක වුණාට මේ පහම එකට යන්නේ මේත් එක්ක. මේ පහම එක මේකට යනවා, මේ පහම එක මේකට යනවා. එකක් එක විට ක්ෂණිකව ඇහිං රූප දකින්නවා, මේ කනෙන් ශබ්ද අහනවා, නාසින් ගඳ සුවඳ දකින්නවා. එක මොහොතක එක ඇති වෙන්නේ. මොකක් ඇති වුණත් අපි ඇහිං රූපයක් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ, මේ ඉන්ද්‍රිය හැයම මොකක් හරි අරමුණක් ගත්තා කියලා කියන්නේ මොකද්ද? මේ පහම එකට හටගත්තා. එකට හටගත්තා. හටගත්ත විතරක් නෙවෙයි පුදුමය, හටගත්තු මොහොතේම මේක නිරුද්ධත් වෙනවා. හැම මොහොතේම හටගන්න එක දැක්ක නිවන හරියට ලයිට් එකක් පත් වුණ නිවන වගේ. හැම මොහොතේම මේක පත් වෙමේ නිවෙමින් තියෙනවා. දැන් මේ ලයිට් එකක් උනත් තත්පරයකට 60ක් විතර පත් වෙමින් නිවෙමින්නේ තියෙන්නේ. ඔව්. නමුත් අපට පේන මේක දිගටම පත් වෙලා තියෙනවා. දැන් ගිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට අපට හිතෙන්නේ රවුමක් කියලා. ගිනි රවුමක් තියෙනවා. ඇත්තෙම මොකද්ද තියෙන්නේ? එක ගිනි පෙල්ලයි තියෙන. අර වේගය වැඩි නිසා අපට තියෙන වගේ පේන්නේ. ඒ වගේම නෙවෙයි. ඒ වගේ තමයි මේකත්. එක මොහොතක එකක් දැකින් වෙන්නේ. මේක වේගය වැඩි නිසා අපට පේනවා. අපි කනෙන් ශබ්දත් අහමින් නාසයෙන් ගඳ සුවඳත් විඳින මේ ඔක්කොම ටික එකට වෙනවා කියලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පුදුමේ, මේ වර්තමාන මොහොතේ විතරයි මේක තියෙන්නේ. හැම මොහොතෙම මේ වර්තමාන මොහොතේ ගත්තොත් අතීතයට යන මේ පැත්තෙන් අනාගතයට මේ පැත්තට එන ඔහොමම දාන්නේ. අර අපි අර පාස්පෝර්ට් එහෙම මාරු කරනකොට ඔහොම අරගෙන ඔහොමම දාන්නේ කොයි වෙලේද? ඔව්. කොයි වෙලේද දාන මේ පැත්තනේ? එකක් හැබැයි නිතර මතේ තියෙනවා. අන්න ඒ වගේ තමයි ඇත්තෙන්ම තියෙන්නේ, මේ වර්තමාන මොහොත විතරයි තියෙන්නේ. නමුත් අපට තියෙන නොදෙනීම නිසා අපි හිතන් ඉන්නේ මේ දැකපු හපු දේවල් තාම තියෙයි කියලා. ඒකටම තියෙනවා කියලා. තියෙයි කියලා හිතන් ඉන්නවා. අන්න ඒ නිසා තමයි දුක හටගන්නේ. ඒ කියන්නේ කෙනෙක් මහලු වීම නිසා නෙවෙයි දුක හටගන්නේ. ලෙඩවීම නිසා නෙමෙයි දුක හටගන්නේ. අපට ජීවිතය කියන්නේ ඇත්තෙම අපි හිතනවා මේ රූපය කියලා. රූපය කියලා හිතුවට ඇත්තෙම අපේ ජීවිතය කියන්නේ මේ එක මොහොතක සිතුවිලි මාත්‍රයක් විතරයි. දැන් බලන්න අපේ වාහනය කියලා ගන්න, අපේ දරුව කියලා ගන්න, අපේ ගෙදර කියලා ගන්න, ඒ මොහොතට ඒ ගැන තියෙන සිතුවිල්ල විතරයි. ඒක ඇහෙන් දැකලා හරි, ඒ ගැන ශබ්දයක් අහලා හරි, පුතාගේ ශබ්දය අහලා හරි, ඇතැම්මිට පුතා ඉඹලා හරි, ඇතැම්මිට කෑමක් කාලා හරි, නැත්නම් පුතාව බදාගෙන හරි, පුතා ගැන හිතලා හරි, මෙන්න මේ එහෙකින් ගන්න එකක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එහෙම නැතුව අපට කියලා ගියත් තියෙනවා කිව්වට, වාහනය තියෙනවා කිව්වට, බාහිර ලෝකෙ තිබ්බට ඒක නෙවෙයි ලෝකය. ඒ දින දැන් අපට මගේ වාහනේ කියලා අපිට වාහනේ බදාගන්න පුළුවන්ද කියලා? මගේ ඉඩමේ කියලා අපි ගෙදර පොලෝ බදාගෙන දින්නේ නෑ. නෑ, ඒකෙන් දැකලා, ඒ ගැන අත්දැකීම ලැබලා ඒ තියෙන සිතුවිල්ලනේ. දැන් අපට නිදා ගන්න කොට ඇත්තෙම මොකද්ද හිතෙන්නේ අපට? අපට ශරීරයක් තියෙන විලක් හිතනවද? නෑ නේ, දුරවන්නේ නෑ. තන්නේ කරම මේ සිත විතරේ නේ ඇත්තෙම. සිත විතරේ නේ. දැන් අපිට මේ පේනවා. ඕ. කවදාවත් අපේ ශරීරය ගැන දකින්නේ නෑ. දකින්නේ නෑ. ශරීරයක් තියෙනවද කියලා හිතෙන්නේ නෑ. ඒ විතරක් නේ, දවසට උනත් ඇත්තෙම අපට ශරීරය ගැන හිතුවොත් නේ මේක තියෙන්නේ. ඔව්, අපේ දා කල්පනාවත් තමයි තියෙන්නේ. නැත්තම් ලොකු ශරීරයට ආබාධයක් ඇති වුණත් වගේ, කොන්දිය මාරුවක් වගේ මොකක් හරි කන්දක යනවනම් හරි වගේ තමයි ශරීරයක් තියෙනවද කියලා දැනෙන්නේ. ඔව්. ඒක හිතුවොත් විතරයි. නැත්නම් ඇත්තෙම අපේ ජීවිතය කියන්නේ මේ කයත් එක්ක තියෙන මේ සිතිවිලි මාත්‍රයක් විතරයි. ඒකත් ඇත්තෙම තියෙන්නේ මේ වර්තමාන මොහොත විතරයි. එතකොට මෙන්න මේක දන්නේ නැති නිසා අපි හිතන් ඉන්නවා, අපි කණෙන් අහපු, නාසෙන් ගඳ සූඳ දැකපු මේ වගේ දේවල් දිගටම කීයේ කියලා හිතාගෙන ඉන්නවා. අපි ආසා කරපු දේවල් ගෙදර තියෙන ටික ඔක්කොම කීයේ කියලා හිතන් ඉන්නවා. අපිට බැනපු ගහපු කට්ටිය ඔක්කොම තාම ඉන්නවා කියලා හිතන් ඉන්නවා. ඔව්, තියෙනවා කියලා. අන්න ඒක තමයි දුකට හේතුව. යම් කිසි කෙනෙකුට මෙන්න මේ වර්තමාන මොහොතේ ඇති වෙන නැති වෙන එක දකින්න පුළුවන් නම් එයා අතීතෙට ගිහිල්ලා දුක් වෙන්නේ නැහැ. අනාගතය ගැන හිත හිත දුක් වෙන්නේ නැහැ. එයා වර්තමාන මොහොතේ මේක දකිමින් මෙයා ඉන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ එයාට මතකේ නැහැ කියලා. දරුවෝ ටික ගැන මතකයි, ගෙදර යන මතකයි, වාහනේ drive කරන එක මතකයි. ඔව්, රැකියාව මතකයි, ඔක්කොම මතකයි. මතක් වෙනකොටම දන්න මොකද්ද දැන් මෙයා මගේ මේ ඔව් දැන් මේ මොහොතේ මතක් කරන්න කියලා. එයා හිතන්නේ අර තාමත් ඒක තියේ කියලා. එයා දන්නවා මනෙහි කරනකොටම දැන් තමයි මේක අලුතෙන් ඇති වුනේ කියලා. හරියට අපි කණ්ණාඩිය ළඟට යනකොටම අපි උදේ කණ්ණාඩියට ගියානේ. ඔව්. රූපේ තිබ්බා. එතකොට ආයි අපි කණ්ණාඩිය ළඟට යනකොට අපි හිතනවා උදේ තිබ්බ එක මේ තාම තියෙන කියලා. අපි දන්නවා දැන් අය ගියාට පස්සේ තමයි කණ්ණාඩිය එන්නේ. ආයි ගියේ අයින් වුණ ගමන් ඕ ආයි අන්නේ වගේ තමයි අපි දරුවා ගැන ආයි කණ්ණාඩිය ළඟට යනවා මේ. යනකොටම දරුවා පේන මතකේනවා ආයි ඇති වෙනවා. ආයි දරුවා ගැන ඊට පස්සේ වාහනය ගැන හිතනකොට වාහනේට යනවා. ඊට පස්සේ අපි කියමු රැකියාව ගැන යනකොට ඒකට යනවා. මේ එක එක කණ්ණාඩිය ළඟට යන්නේ. ඔව්. එතකොට ඒ කණ්ණාඩිය ළඟදී ඊට ආදාන රූපයක් නිර්මාණය වෙනවා. ඔව්, එක කණ්ණාඩියක ළඟට එක විතරයි යන්න පුළුවන්. ඔව්, අනිත් එක ඊට පස්සෙම නිකන් තියෙන්නේ. ඔව්, තියෙන්නේ ඕපන්. ඔව්, නමුත් අපට හිතෙනවා මේ ඔක්කොම කණ්ණාඩි ටික තාම එකට තියෙන්නේ කියලා. දැන් අපි ගෙදරේ උදෙන් ආ උදෑයන් මුහුණ බලපු කණ්ණාඩියේ තාම අපි එනකන් ඉන්නවා කියලා අපට හිතෙන්නේ නැහැ. ඒක දැන් අතහැරලා නැහැ. ඒක තාම අපි අල්ලගෙන ඉන්නේ. අන්න ඒක නිසා තමයි මේ දුක හටගන්නේ. මෙන්න මේක හරියට තේරුනොත් යා එකපාරම මේ මාර්ගයන් උත්සාහ කරනවා. යා දන්නවා මේක තමයි දුකෙන් නිදහස් වෙන එකම මාර්ගය කියලා. ගෙදර බඩු මුට්ටු ගොඩ ගහගත්තට දේපළ වැඩුණාට නෙවෙයි සුවේ තියෙන්නේ. මෙන්න මේ දැක්ම, මේ ආකල්පය, මේ සම්මා දිට්ඨිය අතරක් නැතුව දිගටම තිබුණොත් තමයි සැප තියෙන්නේ කියලා. ඒක මුලින් අමාරු ඇති කරගන්න, ටිකෙන් ටික වෙලාව වැඩි කරගන්නවා. මේක හරියට ධර්මයේ සඳහන් කරනවා. හරියට මේ ගැන සිතුවිල්ල, මේ ගැන අපට අවධානය නැති වෙච්ච ගමන්ම හරියට අපි දුකටපත් වෙනවා. උදාහරණයක් දැක්වෙනවා. යම් කිසි කෙනෙක් තෙල් වාදනයක් අරගෙන යනවා. තෙල් වාදනයේ කට ළඟටම පිරලා තියෙනවා. ඒ තෙල් වාදනය අරගෙන යන්නේ කොහොමද? සංගීත සම්දර්ශනයක් තියෙන නැටුම් කාරයෝ ඉන්න මිනිස්සු නටන තැනක් තියෙනවා. මිනිස්සු පිරිලා. ඒ මිනිස්සු ඉන්න තැනින් තමයි මේ තෙල් වාදනය අරගෙන යන්නේ. අරන් යනකොට තෙල් දැන් උඩටම පිරලා තියෙන්නේ. දැන් මිනිස්සු නැකනට ඉන්නේ. ඒ මිනිස්සු මැදින් තමයි යන්නේ. යනකොට එක්කෙනෙක් කඩුවක් තියන් ඉන්න පොඩ්ඩක් හරි තෙල් බින්දක් වැටුණු ගාම කඩුවෙන් ගහන්න බලාගෙන මෙයාට. බෙහෙල්ලට. දැන් මෙයා යන්නේ අර නැටුම් නටන මිනිස්සු සින්දු කීකේ දඟලන පිරිසක් මැදින් මේ තෙල් බාදිනේ තරන් යන්නේ. පොඩ්ඩක් හරි තෙල් බින්දක් හරි වැටුණොත් මේ වෙනවා. අන්නේ වගේ තමයි. මේ සිහිය වර්තමාන මොහොතේ සිහිය නැතුණු ගැච්ච ගමම්ම අපේ දුකටපත් වෙනවා. අපේ හිතේ පීඩාවක් එන, අපේ හිතේ නියම තෘප්තිය නැති වෙනවා. ඒ නිසා මේක හරියට මේක තමයි සතිය කියලා කියන්නේ, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ මේක. එතකොට මෙන්න මෙතෙන්දී මෙන්න මේ සිස්ටම් එක අවබෝධ කරගත්තොත් පොඩ්ඩක් හරි තේරුණොත් එයා මේක ප්‍රැක්ටිස් කරන ප්‍රායෝගිකව කරන වෙලාව දවසට ටිකෙන් ටික වැඩි කරනවා. මෙන්න මෙහෙම ප්‍රොසෙස් එකක් තමයි මේ යන්නේ කියලා එයා නැවත නැවතත් මේක බලනවා. බලන්න බලන්න මේක අතීත පැත්ත නිරුද්ධ වෙනවා මෙයාගේ. අතීතය අර බදාගෙන ඉන්න ටික අඩු වෙනවා ටික ටික. අනාගතය බදාගන්න දුවන ගතිය අඩු වෙනවා ටික ටික. මතක් වෙනකොටම දන්නවා දැන් හෙට ගැන මතක් වෙනකොටම දැන් මේ වර්තමානයේ අද මොහොතේ ඉඳගෙන මේ හිතන්නේ කියලා. මේ ඊයේ ගැන හිතනවා නම් දන්නවා මේ ඊයේ ගැන එක අදට අරගෙන මේ හිතන්නේ කියලා. ඊයේ බැනපු කෙනා ගැන හිතනකොටම බැනපු සිටුේෂන් එකට යන්නේ නැහැ. එයා දන්නවා දැන් මේ මනස ඇසේ කරන්නේ බැන ලිවරයි කියන එක. ඔව්. අනේ කවුරු හරි කෙනෙක් මිය ගියා නම් මිය ගිහපු කෙනාගේ මරණයට යනකොටම ඒ හුඟක් උදව් කරපු කෙනෙක් නම් එයා දන්නවා හා මේ කෙනා උදව් කරා, ඒ උදව් කරපු අතීතේ දැන් ඉවරයි, දැන් මම මේ මනසෙන් සිහි කරන්නේ කියලා. අනිත් අය අනේ මගේ තාත්තා මගේ අම්මා මට මෙහෙමයි කිර දුන්නේ මට මෙහෙම ඇඳුම් දුන්නේ කීක අඬනකොට මෙයා බලාගෙන ඉන්න එදියා. අනේ මේ මනසට රැවටිලා නේද මේ මිනිස්සු අඬන්නේ. දැන් මේ අතීතේ ඒක වර්තමානයට අරන් නේද අඬන්නේ කියලා මෙයා ඒ දෙස මැදහත්ව බලාගෙන ඉන්නවා. මෙයා අඬන්නේ නැහැ. හැබැයි මෙයාට හොඳට මතකේ අර කරපු උදව් ටික ඔක්කොම. එයාට අමතක නැහැ. එයා දන්නව සතිය නැති වුණොත් ඒ සිටුේෂන් එකට යනවා ගිය ගමම් මාරක දැන් රඟපාල දුක් වෙනවා කියලා. එයාට ඒ දුක් ටික එන්නේ නැහැ. මෙන්න වෙනස. සිහිය නැති වුණොත් නැති වෙච්ච ගමම ඇඬෙනවා. අරක මතක් වෙනවා කෙලින්ම යනවා. ඒ නිසා සතිය තමයි මයින්ඩ්ෆුල්නස් එක, අවියානස් එක තමයි බුදුදහමේ තියෙන වටිනාම දේ. එතකොට මෙන්න මෙතෙන්දී මෙතන වැදගත් දෙයක් තියෙන මේ රූපය ගැන අවබෝධ කරගන්න එක. මේ රූපය ඇත්තෙම අපි හිතනව අවබෝධ කරගන්න එක සරලයි කියලා. නමුත් මේක එච්චර සරල නෑ. රූපය කියලා කියන්නේ දැන් අපේ ශාරීරිය සම්බන්ධයෙන් රූපය ගත්තොතින් ඒ රූපය ගත්තොතින් මේ රූපය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සතර මහා භූත රූප. සතර මහා භූත රූප කියලා කියන්නේ මොනවද? එකක් පඨවි. පඨවි කියන්නේ දැඩි ගතිය. මොනවා කඩු කඩු ගතිය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ මෙන්න මේ සතර මහා භූත රූප කියලා තියෙන එක. මේක එකක්. මේ හතරයි. ඊට අමතරව තව තියෙනවා උපාදාය රූප 24ක් කියලා. ඔව්. එතකොට අපේ ශරීරයක් ඇසුරුකොට සතර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ශරීරයේ දැඩි ගතියක් තියෙනවා, වැගිරෙන ලේ වගේ දේවල් තියෙනවා, වාතය තියෙන හුස්ම ගන්න ඒවා, රස්නේ තියෙනවා, ඒ හතරක් ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් විදිහට තියෙනවා. ඊට අමතරව ඒ මහා සතර මහා භූත රූප ඇති ආශ්‍රය කරගෙන තියෙන තවත් රූප 24ක් තියෙනවා. මෙන්න මේ ගැන අපි යම්කිසි ප්‍රමාණයකට දැනගන්නට ඕන. ඔන්න ඔය දෙවෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ මේ ගැන. එම් පළවෙනි එක තමයි ප්‍රසාද රූප පහ. ප්‍රසාද රූප කියලා කියන්නේ මේ ඇසේ තියෙන පෙනීමේ ශක්තිය. ප්‍රසාද. ඔව්. ඒ කියන්නේ දැන් මැරුණට පස්සේ අපේ මේ ඇහැ කියන මස් ඇස තියෙනවා. ඔව් මස් ඇස. ඔව් රූපයට සම්බන්ධ ඇහැ තියෙනවා. නමුත් ප්‍රසාද රූපය නැහැ. අන්න ඒ ප්‍රසාද රූපය තමයි ප්‍රසාද රූපය එන්නේ මනසත් එක්ක. මනස තියෙන තැනක තමයි මේ පෙනීමේ හැකියාව තියෙන්නේ. හැබැයි රූපේ නැතුවත් භෞතිකක නැතුවත් නෑ මේක. භෞතිකයක් තියෙන්නටත් ඕන, මනස සම්බන්ධ වෙන්නත් ඕන. ඒ දෙකම එක තැන තියෙන මේ ෂයින් එක තමයි ප්‍රසාද රූප කියලා කියන්නේ. එතකොට මේ දෙකම තියෙන්න ඕන. ඇහැ ගැලෙව්වට පේන්නේ නැහැ. ඇහැ තිබුණත් මනස නැත්නම් අවධානය නැත්නම් ඒක නැහැ. කනත් එහෙමයි. කනේ මේ මේ කන තියෙන්නත් ඕන. කනේ ඇසීමේ ශක්තිය මනසත් එක්ක සම්බන්ධ කරගන්නත් ඕන. නාහය තියෙන්නත් ඕන. නාහය අදාළ ඒ ගඳ සුවඳ දැනීමේ ශක්තිය තියෙන්නත් ඕන. දිව මේ දිව විතරක් තිබුණට බෑ. ඒ දිව මනසත් එක්ක යනකොට අර රස විඳ ගැනීම හැකියාව තියෙනවා. ශරීරය විතරකුත් බෑ. මේ ශරීරය ආශ්‍රිතව ඒ විඳ ගැනීමේ ශක්තිය තියෙන්න ඕන. ඒක මනසත් එක්ක යන්නේ. මෙන්න මේ ඇස, කන, චක්සු ප්‍රසාදය, සෝත, ගාන, ජිහ්වා, කාය කියන මෙන්න මේ පහට කියනවා ප්‍රසාද රූප කියලා. එතකොට මේ ප්‍රසාද රූප මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපෙන් වෙනස් එකක්. සතර මහා භූත රූපේ නිතර තියෙනවා, මරුණක් තියෙනවා මේක. සතර මහා භූත රූප මේකෙත් තියෙනවා. නමුත් මේකෙත් තියෙනවා, මේ ශරීරෙත් තියෙනවා. නමුත් වෙනස මේ ශරීරයට මේ උපාදාය රූප නැහැ. එතකොට මේ ශරීරයේ දැන් මට මේ ලැබිච්ච මේ ශරීරයට මනස තියෙන නිසා තමයි, මනස තියෙන නිසා තමයි මේ 24 ක්‍රියාත්මක වන්නේ. එතකොට මේ ශරීරය එතකොට කොහෙන් ලැබිච්ච දෙයක්ද මේක? මේක ලැබුණේ කොහෙන්ද? මේ ශරීරය කියන්නේ මොනවද අපි කලින් සතියේ කතා කළා? මොහොක ප්‍රතිඵලයක්ද මේ ශරීරය කියලා කියන්නේ? ආහාරවල ප්‍රතිඵලයක්. ඔව්, කෑම ගත්තු එකේ ওই බත් මාළු කරවල ඒව තමයි මේ මස් වෙලා තියෙන්නේ. ඔව්, කොළ ಜಾති, බත්, පොඩි, පපඩම් ඒව තමයි යෝ. ඔව්, අපි එතකොට මේකට ආසා කරනවා කියන්නේ කෑම ටිකකට ආසා, කෑම ටික පරිවර්තනයක් මේ. එතකොට ඒක මනස අනුව තමයි මේ විදිහට වර්ධනය වුනේ. එතකොට මේ උපාදාය රූපවල පළවෙනි පහ තමයි ওই පෙනීමේ ශක්තිය ආදී මේ ශක්තියින් පහ. ඊළඟට තව තියෙනවා විෂය රූප හතරක් කියලා. විෂය රූප හතර. ඔව්. විෂය රූප හතර ඊළඟට වැදගත්. විෂය රූප කියලා කියන්නේ දැන් මේ ඇහැ පේනකොට ඇහැට සම්බන්ධ වෙච්ච රූපය තියෙන්නට තෝන. රූපය ක්‍රියාත්මක වන්නේ ඇහැ තිමිච්ච තැනක. ඇහැ නැති තැනක රූපය ක්‍රියාත්මක නැහැ. දැන් උදාහරණයක් හැටියට යම් කිසි කෙනෙක් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න නම් එයාට මොකද තියෙන සුදුසුකම? නෑ, අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි යම් කිසි කෙනෙකුට කියන්නේ කවුරු හින්දද? දරුවෙක් ඉන්නවා. දරුවෙක් නැත්නම් යා විවාහ වුණාට එයාට අම්මා තාත්තා කියලා කියන්නේ නෑ. දරුවෙක් ලැබුණ දවසට තමයි එයාට අම්මා හරි තාත්තා හරි කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ රූපයට බුදුදහමේ හැටියට මේක රූපය කියලා කියන්නේ ඇසෙන් පෙනීමේ ශක්තිය සම්බන්ධ වෙච්ච මොහොතේ. නැත්තම් තවදුරටත් මේක රූපය කියලා කියන්නේ නැහැ. ශබ්දයක් කියලා යම් කිසි දෙයකට කියන්නේ ඒ ශබ්දය මනස සම්බන්ධයෙන් කනට සම්බන්ධ වෙච්ච මොහොතක විතරයි. දැන් අපි ලෝකය ගැන යම් කිසි දැනුමක් තියෙනවා නම් ඒවට අපි යමක් කියලා කියන්නේ ඇත්තෙම ඒක අපි ඇහෙන් දැකලා කනෙන් අහලා යම් කිසි අත්දැකීමක් ලබන හින්දානේ. නැත්තම් අපිට ලෝකයක් නැහැ. නැහැ. දැන් අපි කියමු මෙතෙක් කල් ලෝකේ කිසිම කෙනෙක් හොයා නොගත්තු ගැලැක්සියක් තියෙ කියලා. අපට ඒ ගැන අපේ ලෝකේ නැහැ මොකද? අපට ලෝකයක් කියන එකක් තියෙන්නේ මේ ඉන්ද්‍රිය ආශ්‍රිතව අපි ඒකේ අත්දැකීම ගත්තොත්. එහෙම නැත්තම් අපේ ලෝකේක නැහැ. අපේ ලෝකේ නැහැ කියන්නේ ලෝකෙත් නැහැ කියලා. ලෝකෙත් නැහැ. අපි ඒක නැහැ කියන්නේ අපි දන්නේ නැහැ මේකත් ඉන්නවා කියලා. අපට අපි අතීතේ හරි වර්තමානයේ හරි අනාගතේ හරි යම් කිසි අත්දැකීමක් යමක නොලබනව නම් එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. බුදුදහමෙන් කියන දේ ඒක. සාමාන්‍ය ලෝකයේ මිනිසු කියන්නේ අපේ හිතියක් නැති වුණත් මේ ලෝකේ තියේ කියලා. බුදුදහමේ හැටියට සම්මුති සත්‍ය හැටියට ඒක හරි. නමුත් ඉහළම සත්‍ය හැටියට ගන්නකොට යථාර්ථය විදිහට ගන්නකොට අපට යම් කිසි අත්දැකීමක් තියෙන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන්ගෙන් ගත්තොත් විතරයි ඒක ලෝකේ බවට පත් වෙන්නේ. එතකොට මෙතෙන්දි මේ උපාදාය රූප කියලා ගන්නෙ මෙන්න මේ රූපය, හැට පේන මොහොතේ රූපය, කනට ඇහෙන මොහොතේ ශබ්දය. අන්න ඒ වගේ ඇසට දැනෙන රූප, කනට දැනෙන ශබ්ද, රූපය කිව්වට මේකම නෙවෙයි ඇත්තෙම, මේකේ පෙනීමේ ශක්තිය විතර ඇත්තෙම. මේක අල්ල ඇල්ලුවොත් ඒක පොට්ටම්බේ. ඒක රූපයට අයිති වෙන්නේ නැහැ. පෙනීමේ මාත්‍රේ විතරයි, පෙනීමේ ඇහි රූපයේ විතරයි රූපය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඇහැට පෙනෙන රූපයයි කයට ස්පර්ශ වෙන එකයි දෙකක්. ඒකේ වෙනස තේරෙනවද? ඇහැට පෙනෙන රූපයයි කයට ස්පර්ශ වෙන එකයි දෙකක්. ඇයි එහෙම කියන්නේ? ඇහෙන් පේන්නේ මේ ආලෝකයත් එක්ක ගන්න සංඥාව විතරයි. ස්පර්ශ වෙනකොට මේකේ පොට්ටබ්බේ කියලා කියන්නේ. උදාහරණයක් හැටියට දැන් ඇහැ බලන්න, ඇහැට අපි ඇඟිල්ලෙන් ඇන්නොතින් ඇහැ ඇඟිල්ල පේනවද? එතකොට එන්නේ කාය ස්පර්ශය යන්නේ. ඒක පොට්ටබ්බේට යන්නේ. ඇහැට ඇහැට මේක පේනකොට දැන් යන්නේ රූපයට. වැදුනහම යන්නේ පොට්ටබ්බේට. එතකොට මෙන්න මෙතන මේ රූපයයි පොට්ටබ්බේම බලන්න වෙනස. මේ ඇඟිල්ලම ඈතින් බලනකොට රූපය, මේක ඇහැට වැදුනොත් පොට්ටබ්බේක. ඒකේ සියුම් වෙනසක් තියෙනවා. එතකොට ඇත්තෙම මේව දැනගන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයේ දැනගත්තොත් විතරයි. නැති අය අන්ධකාර ලෝකෙක ඉන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ යථාර්ථය යම් කෙනෙක් නොදැන ගත්තොතින් එයා හරියට අර අන්ධකාරයේ තියෙන අන්තරීක්ෂ ග්‍රහලෝක තියෙනවා. ඒ කියන්නේ සූර්යාලෝකයට ආවරණය වෙච්ච සමහර ග්‍රහලෝක තියෙනවා වැහිච්ච. කිසිම අඳුරක් ආලෝකයක් නැහැ. අන්න ඒ අන්ධකාරයක ඉන්න වගේ මේක දැනනගත්තොත් කියලා. එතකොට අපි මුගක් වාසනාවන්තය මේක දැන ගැනීම. එතකොට එක පැත්තකින් ප්‍රසාද රූප පහක් තියෙනවා. අනිත් පැත්තෙන් විෂය රූප කියලා විෂය රූප හතරක් තියෙනවා. විෂය රූප හතර කියලා කියන්නේ මෙන්න මේ හතරට. රූප, ශබ්ද, ගන්ධ, රස. ඔය පොට්ටබ්බ කියන එක මේක නැවතත් මේ සතර මහා භූතේම එකක් විදිහට සැලකන්නේ. එතකොට මේක උපාදාය රූප කියලා මෙතන ගන්නෙ නෑ මේක. මේ භෞතික පේන එකම තමයි පොට්ටබ්බේට යන්නේ. ඊළඟට තමයි මනසට ධර්මාරම්භන එනවා. මෙතෙන්දි ඊළඟට කියනවා තවත් වැදගත් දෙකක්, භාව රූප කියලා දෙකක් තියෙනවා. භාව රූප. ඉස්ත්‍රි පුරුෂ කියලා හරි ස්ත්‍රී කියලා හරි ස්ත්‍රී පුරුෂ ભેදයක් තියෙනවනේ. අන්න ඒ ભેදයක් රූපේ තියෙන උපාදාය රූපයක්. එතකොට මේක මනස තියෙන තැනක තියෙන දෙයක්. දැන් අපිට හිතන කෙනෙක් මිය ගියාට පස්සේ තවදුරටත් ඒ ගැහණු කෙනා ඉන්නවා කියලා. ඇත්තෙම ගැහණු බව හරි පිරිණ බව හරි තීරණය වෙන්නේ මනස තියෙන තැනක. ඒක මනස ප්‍රතිබද්ධ රූපයන් විදිහට සැලකන්නේ. අපි මේක පනවගෙන හිටියට මේක සම්පූර්ණ මනසත් එක්ක යන එක. ඒකයි මනස තියෙන තැනක තමයි මනසත් එක්ක ක්‍රියාත්මක වුණොත් තමයි මේ රූපය ගැහණු රූපයක් හරි පිරිමි රූපයක් හරි වෙන්නේ. ඒ නිසානේ දැන් ගෑනු කෙනෙක් යන විදියක් වෙනම තියෙනවා, පිරිමි කෙනෙක් යන විදියක් වෙනම තියෙනවනේ. නමුත් නිකං මලමිනියක් වගේ නිකං රූපේ විතරක් තිබුණට ඒක ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ නැහැ. තීරණය වෙන්නේ එයාගේ ආකල්ප, එයාගේ හැසිරීම, ඒ සියල්ලක්ම ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ මනසත් එක තියෙන ස්ථානයේ. ඒ නිසා මේ ලිංග ભેදයේ කියන එකත් භව රූපයේ විදියට සලකනවා. භව රූප කියලා දෙකක් තියෙනවා, ස්ත්‍රී පුරුෂ දෙක. ඊළඟ ලක්ෂණය තමයි විකාර රූප කියලා තුනක් තියෙනවා. විකාර කියන්නේ වෙනස් භාවයට පත්වෙන එක. මොනවද මේ විකාර භාව රූප කියලා කියන්නේ? විකාර රූප කියලා කියන්නේ ශරීරෙහි වෙනස් වීම නෑ. විකාර රූපයට කලින් එකක් තියෙනවා, ජීවිත ඉන්ද්‍රිය කියලා එක, හදේවත් රූප කියලා එකක්. හදේවත් රූප කියන්නේ මේ ශරීරයේ රදවත ආශ්‍රය කරගෙන, ඇල්ලේ ආශ්‍රය කරගෙන තමයි සාමාන්‍ය මනස තියෙනවා කියලා බුදුදහමේ සාමාන්‍ය විග්‍රහය. හැබැයි ඒක කියන්නේ මෙතන විතරයි කියලා. මුළු ශරීරයම අසුරුවලට තියෙන්නේ මනෝවිද්‍යාවෙන් කියන මොලේ ආශ්‍රිත වෙයි කියලා. බුදුදහම වැඩිපුර අවධානය යොමු කරන්නේ හදවතට. කෙනෙක්ගේ බ්‍රේන් ඩෙත් එකක් වුණත් එයා මියගිය කෙනෙක් විදිහට බුදුදහමෙන් සලකන්නේ නැහැ. හදවත වැඩ කරන කම එයාගේ ජීවිතයේ තියෙනවා විදිහට සලකන්නේ. එතකොට මෙන්න මේ හදේවත් රූප කියන එක මේක ක්‍රියාත්මක වන්නේ මනස තියෙන තැනක විතරයි. ඒ නිසා හදවතයි හදවතේ ලේ ටිකයි විතරක් කිමුණට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක මනස තියෙන තැනක තියෙන රූපයක් විදිහට සැලකන්නේ, ඒකටත් කියන උපාදාය රූපයක් කියලා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප ඕන තැනක තියෙන පුළුවන්. ගහක පොළක සතේ තියෙන පුළුවන්. මේක මේ 24 තියෙන නම් මොකද තියෙන්න ඕන විශේෂයෙන්? මනසක් තියෙන්න ඕන. මනසක් විතරක් බෑ, මේක ක්‍රියාත්මක වෙන නම් භෞතික ශරීරයක් තියෙන්න ඕන. තේ එකක් කෝපි එකක් තියෙන නම් මොකද තියෙන්න ඕන? කෝපයක් තියෙන්න ඕන. කෝපයක් තිබුණොත් තමයි ඒක තියෙන්නේ. නැත්තම් තේ එකක් කෝපි එකක් නැහැ. එතකොට හැබැයි කෝපේ විතරක් තිබුණට තේ එකක් වෙන්නේ නැහැ. තේ එක තමයි, තේ එකට දාපු ටික තමයි මේ උපාදාය රූපක වගේ. එතකොට මෙන්න මේ දෙකම ක්‍රියාත්මක වෙන්නට ඕන. මෙතෙන්දී එතකොට හදේ වස්තු රූපයත් මේකත් ක්ෂණිකව හට ගන්න එකක්, ඒකත් දිගටම තියෙන එකක් විදිහට සැලකන්නේ නැහැ. ඒකත් ක්ෂණිකව හට ගැනීමෙන් නිරුද්ධ වෙන දෙයක්, අර ඇහැ වගේ. ඇහැ වගේ. ඊළඟ එක තමයි ඊළඟට කියනවා ආහාර රූප ජීවිතින්ද්‍රිය කියලා. ජීවිතින්ද්‍ර රූපය කියන්නේ අපේ ශාරීරික ලක්ෂණයක් තියෙනවා, මේ ජීවත් වීමේ කියන්නේ ලයිව් එක කියන එක. ජීවත් වීමේ හැකියතාවය, ability of life කියන එක. අන්න ඒක රූපයක් විදිහට සැලකනවා. දැන් අපි සජීවී කෙනෙක් විදිහට සැලකනවා, ජීවත් වෙන කෙනෙක් විදිහට. ඔව්. අන්න ඒ ස්වභාවයට අපි alive කියලා කියන්නේ. අන්න ඒකත් රූපයක් විදිහට සැලකනවා. ඔව්. ඊළඟට තමයි ආහාර රූප. ආහාර කියන්නේ අපි ශරීරයට ගන්න ආහාර. එතකොට ආහාරයේ ජීර්ණය වීමත් එක්ක තියෙන මේ process එක. ඒක ඒ process එක යන්නේ මනසක් තිබුණොත් විතරයි. දැන් මලමිණියකට කැම දුන්නට ආහාරයක් වෙනවද ඒක? ආහාරයක් වෙන්නේ නැහැ. ඔය දැන් අර පහුගිය කාලේ තරේ කම්ම කෙනේ ලංකාවේ දරුවෙක් මැරිලා දරුවට කන දවස් ගාන කන දුන්නා කියලා කියනවනේ. මැරිලා. මැරිලත් මේ ශරීරයේ කුණු වෙලා ගඳක් ගන්නලු. ඒ දරුවට කන දෙනවා. එතකොට මේ එතකොට ඇත්තෙන්ම මේ ශරීරයේ ඒ ගන්න ආහාර ටික ආහාරයක් බවට පත් වෙන්නේ මනසක් තියෙන තැනක. මනසක් නැත්නම් තවදුරටත් ඒක ආහාරයක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ ආහාරයේ සජීවී වීමේ ක්‍රියාදාමයක් සලකනවා උපාදාය රූපයක් විදිහට. ඊළඟට මේ ශරීරයේ ඇසුරු කොට යම් කිසි පරිච්ඡේද රූප කියලා එකක් තියෙනවා. මේ ශරීරයේ තියෙන අවකාශයක් ස්පේස් එකක්. අන්න ඒකත් රූපයක් විදිහට සැලකනවා. හැම වෙලාවෙම අපි ස්පේස් එකේගෙන යන්නේ කොයි වෙලෙත්? අපිට යම් කිසි ඉඩක් ඕන. ඔව් නැත්නම් යන්න බෑ. අන්න ඒක පරිච්ඡේද රූප, ඒකත් රූපයක් විදිහට සැලකනවා. ඊළඟ ලක්ෂණය තමයි දැන් බලන්න මේවා බුදුදහම ඉගෙන ගත්තා තමයි මේ ඉගෙන ගන්නවා. ඔය විද්‍යාවෙන් කොච්චර දිනවත් විද්‍යාව මේවා බෙදලා දක්වයි. දක්වනවා නැහැ නට මේ මොඩි කියලා මොනවද ඕනේ. විඤ්ඤාති රූප කියලා දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති රූප කියන්නේ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති කියලා දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති කියන්නේ මේ ශරීරයේ යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. දුවන වැඩ කරන ඇක්ටිවිටි එකක්. අන්න ඒකට කියනවා කාය විඤ්ඤාති කියලා. වාචී විඤ්ඤාති කියන්නේ වචනේ ආශ්‍රිතව කරන දෙයක් තියෙනවනේ, කතා කරන එක. අන්න ඒක ක්‍රියාත්මක වන්නේ මනස තියෙන ස්ථානයක. ශරීරයේ ක්‍රියාත්මක වීමේ හැකියාව සහ වචන ක්‍රියාත්මක වීමේ හැකියාව. ඒවත් සැලකන රූප විදියට. හැබැයි ඒ රූප දෙකක් තියෙන්නේ මොකක් තියෙන වෙලාවෙදද? මනසක් තියෙන වෙලාවෙද විතරයි. එතකොට සතර මහා මරණයේදී වන්නේ මේ 24ම නැති වෙන එක. එතකොට මේ හතර තියෙනවා. මේ 24ට මේ හතර නැතුව ඉන්න බෑ. නමුත් මේ හතරට පුළුවන් මේක නැතුව. පුළුවන්. ඊළඟ එක තමයි ඊළඟ රූපය තමයි විකාර රූප කියන එක. විකාර කියන්නේ වෙනස් වීමට පත්වන ස්වභාවයක්. මොනවද වෙනස් වීමට පත්වෙනවා කියලා කියන්නේ? ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන මෙන්න මේ තුන. ලක්ෂණ තුන. ලහුතා කියලා කියන්නේ මොකද්ද? ලහුතා කියලා කියන්නේ මොකද්ද? සැහැල්ලු ගතියක් තියෙනවා. දැන් මේ ශරීරයේ නිකන් සැහැල්ලුවක් තියෙනවනේ. ඔව්. බර නැති ගතිය. ඔව් බර නැති. අපට දුවන්න ඕන වෙනකොට දැන් අපි අපේ ශරීරය දැන් කිලෝ 60ක් බරයිනේ. ඔව්. නමුත් කිලෝ 60ක දෙයක් උස්සන ගියොත් කොහමද? උස්සනවා. නමුත් අපට නැහැනේ එහෙම දෙයක් අන්නේ. බරක් නැහැනේ. අන්න ඒ ගතියට කියනවා ලහුතා කියලා. මුදුතා කියලා කියන්නේ මොකද්ද? මුදුතා කියන්නේ දැන් මේ අතපය නවන්න පුළුවන් මේ මොඩට. අන්න ඒක ඇතිවෙන හිතත් එක්ක. හිත නැති වෙච්ච ගමන් මේ ශක්තිය නැහැ. ඊට පස්සේ කම්මඤ්ඤතා කියලා කියනවා කර්ම අනිසක්‍රීය බවක් තියෙනවා මේකේ නිතරම ක්‍රියාශීලී බවක් මෙන්න මේ ටිකත් රූප හැටියට සලකනවා ඊළඟ වැදගත් දෙයක් තමයි තව තියෙනවා ලක්ෂණ රූප හතරක් කියලා මේ විකාර රූප තුනක් තියෙනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා ඊපස්සේ ලක්ෂණ රූප හතරක් තියෙනවා මොනවද උපචය සම්පති ජරතා අනිච්චතා කියලා උපචය කියන්නේ මේක හැම මොහොතෙම හටගන්න මුල් අවස්ථාවක් තියෙනවා රූපය හටගන්න හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙන එකේ හටගන්න මුල් අවස්ථාවක් තියෙනවා ඒකන උපචය කියලා සම්පති කියන්නේ ඒක දිගටම යන එක ජරතා කියලා කියන්නේ මේක නිතරම මහලු භාවයට පත් වීම වෙනස් වෙන ගතියක් තියෙනවා තිරහපත් වෙන ගතියක් තියෙනවා ඒකට කියනවා ජරතා කියලා එතකොට උපචය සම්පති ජරතා අනිච්චතා කියන්නේ මේක විනාශ වෙන ස්වභාවයකුත් තියෙනවා වෙනස් වෙන ස්වභාවයකුත් තියෙනවා කවදා හරි දවසක විනාශත් වෙනවා මේක මෙන්න මේ ලක්ෂණ හතරක් තියෙනවා ඒකට කියනවා අපි ලක්ෂණ රූප හතර කියලා මේකයි ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ බලන්න එතකොට හොඳටම තේරෙනවා ඔය එතකොට සාමාන්‍ය ලෝකය විස්තර කරන්නේ මේ හතර විතරයි බුදුදහමේ මේ 24ක් විතර කරනවා ඒ කියන්නේ කිසිම ටෙන්ෂන් එකක් නැහැ ඒක තමයි එතකොට මේ ටික දැනගත්තොත් තමයි අපි රූපය හරියට දකින්නේ එතකොට එවැනි රූපයක් පරිහරණය කරන අපි ඇත්තෙන්ම මේ හතර දකින්න උනත් අමාරුවක් නැහැ මේ ටික මුණත්. නමුත් වැදගත්කම තමයි මෙන්න මෙවැනි රූපය තමයි මේ රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඒ රූපය එහෙම තියෙනකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ තම හතරක් එකතු වෙනවා. මේ හතරෙම මේ පහේම ස්වභාවය තමයි හැම මොහොතෙම ඇති වෙමින් මේ කයත් එක මේක ඇති වෙමින් නිරුද්ධ වෙමින් තියෙන්නේ. ඒක නිතරම වර්තමාන මොහොතේදී. එතකොට මේක දන්නේ නැති කෙනා තමයි මේ රූප කියලා බදාගන්න යන්නේ මගේ. මේක මගේ කියලා එක පැත්තකින් රූප අල්ලගන්නවා, එක පැත්තකින් ශබ්ද අල්ලගන්නවා, ගඳ සුවඳ අල්ලගන්නවා, රසයන් අල්ලගන්නවා, තමන්ගේ කීර්තිය කියන එක අල්ලගන්නවා. අල්ලගත්තු ගමම්ම වෙන්නේ තමන්ට මානසික පීඩ. අර තෙල් බිඳුවක් හරි වැටුණා වගේ තමයි. සතිය නැතුණා. සතිමත් බව කියලා කියන්නේ මෙන්න මේ අවධානය සහිතව හැම මොහොතෙම වර්තමාන මොහොතේ ඉන්න කියාගේ හිතේ සතුටට හිතේ හිතට කිසිම ලෝභ ද්වේෂයක් එන්නේ නැහැ යට එතකොට. එයා හැම මොහොතෙම ඇති වෙමින් නිරුද්ධ වෙන එක දකිනවා. හැබැයි ඒක දැක දැක මැජික් එකක් බලනවා වගේ හොම් බලන් ඉන්නේ නැහැ එයා. එයා දරුවන්ගේ වැඩ ටික කරනවා, රැකී රක්ෂා කරනවා, දෙමව්පියන්ගේ යුතුයකම් ටික කරනවා. ආගම දහම වෙනුවෙන් දේවල් ටිකක් කරනවා ශරීරය පිරිසුදුය කරනවා ගෙවල් දොරල් පිරිසුදු කරනවා ඔක්කොම කරන ගමන් මේක බල බල තමයි යා කරන්නේ මේකත් එක්ක තමයි යා මහා ආලෝකයක් දැල්වාගෙන තමයි මේක කරන්නේ මේ ආලෝකයෙන් මේ අවධානය නැතුණු ගමම මේ ආලෝකේ නැති වෙනවා ආලෝකේ නැති වෙනවා කියන අපි අඳුරේ ඉන්නේ අඳුර කියන්නේ දුක දුක කියන්නේ දරුවගේ අඩුවට දුක් වෙනවා කෙනෙක් බැනපුවකට දුක් වෙනවා කී ආසා කරනකොට ඒකට දුවනවා කෑමක් දකින්නකොට ඒ පැත්තට දුවනවා අපි නිතරම එක එක පැතිවලට දුව දුව ඉන්නේ මෙන්න මේ මානසික ඒකාග්‍රතාවය නැති නිසා එතකොට එක පැත්තකින් මේ ගැන දැනුවත් බවක් තියෙනට ඕන මේක දැක්කනම් එයා දන්නවා මේකට හේතුව තමයි මේ දුකට ප්‍රධාන හේතුවක් තමයි තෘෂ්ණාව කියලා කියන්නේ බැඳීම. ඒ බැඳීමත් නිකන් නෙවෙයි ඇතිවන්නේ. ඒ බැඳීම ඇතිවන්නේ මොකක් හින්දද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මේ process එක දන්නේ නැතිකම. මේක දැනගත්තු ගමන් මෙයා දන්නවා මේක අපි අත්හරින්න ඕන. මේ බැඳීම ආසන සැපතපත් වෙන මේ ආසාව අත්හරින්නට ඕන. ආසාව අත්හැරීම තමයි සැනසීම කියලා කියන්නේ. හැබැයි ආසාවත් හරින කියලා නිකන් අත් දෙක බැඳගෙන හිටියට හරියන්නේ නැහැ. මේකට වැඩ පිළිවෙලක් තියෙනවා. මොකක්ද ඒ වැඩ පිළිවෙල? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. යා නිතරම ධර්ම ශ්‍රවණය කර කර සම්මා දිට්ඨිය දිනු කරගන්න යෝනිසු මනසිකාරය ඇති කරගන්නවා. ඇති කරගන්නවත් එක්කම යාගේ සම්මා සංකල්ප නිතරම අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප කියලා හොඳ සංකල්පන ඇති වෙන යාගේ. යා නිතරම අනිත්‍යයට මෛත්‍රිය වඩනවා. යා දන්නවා මේ දැක්ම ඇති වෙච්ච ගමන් මෙයා යා නිතරම අනිත්‍ය ගැන මෛත්‍රිය සාගතව ඉන්නේ. තමන්ගේ යහපතට වඩා නිතර අනිත් කෙනාගේ ගැන බලන්නේ. තමන්ගේ දරුව ගැන අපි හැමයි නේනේ දරුවේ ගියාකල්පෙන් බලනවා නේද කෙනන් දෙසේ. දැන් දරුවට කීර්ති නාමයක් එනවා නම් අපි නෑ දරුවට නෙමෙයි මට කියලා නෑනේ අපි කවදාවත් කියන්නේ නේ. අපි දරුවට දීලා අපි පැත්තකට ලින්න ඕනේ නේ. අන්න ඒ වගේ හැඟීමක් අනිත් කෙනෙකුගේ කීර්තියක් තමන් දෙයක් කළා හරි අනිත් කෙනා කීර්තිය ගත්තට කමක් නෑ කියන හැඟීමෙන් ඉන්නවා. එතකොට එහෙම ආපු ගමන් මෙයා එයා කියන්නේ යා මානසික අතති අඩු කෙනෙක් කියන. දැන් මමම ඉස්මතු වෙන්න ඕන මමම තමයි ප්‍රධානී කියලා ආපු ගමන්ම මනසට අසහනයක් කියක. විතරක් නෙවෙයි සමාජයේදී එයාට තියෙන සැලකිලි නැති වෙනවා. මෙයා මෙහෙම කැපී පෙනෙන හදන කෙනෙක් කියලා දැනගත්තු ගමන්ම අපි කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙනවා. අපි අනිත් කෙනාට ප්‍රමුඛත්වය දීලා අපි පැත්තකට වෙනවා නම් මිනිස්සු හිතන මෙයා හොඳ පර්සනලිටි තියෙන කෙනෙක් කියලා. හොඳ දක්ෂ කෙනෙක් කියලා හිතන්නේ. බුදුදහමෙන් මේක නාගේ කරන මොකද මෙයාගේ කෙලෙස් අඩුයි. මෙයා මේක දැකලා තියෙන්නේ ඒකයි. මෙයාගේ මානසික පීඩා අඩුයි. මොකද මෙයා දන්නව යමක් කිරීමේදී කරනකොටම Tamante එක කුසලයේ ලැබෙනවා. ඔව්. මොකක් කළා කුසලයේ. ඔව් Tamante කුසලයේ ලැබෙනවා. අමුතුවෙන් ඉස්මතු වෙන ගියොත් කුසලයේ අඩු වෙනවා. බලාපොරොත්තු මේ හැම දෙයක් කළම අපි බලාපොරොත්තු වෙන මානසික සුවේනේ. සුවේනේ. ඔව් එතකොට අපි කැපේ පින ගියොත් මොකද වෙන්නේ මානසික සුවේ? නැති වෙනවා. නැති වෙනවා. ඒ නිසා හැම දෙයකින්ම අපි දිනපතා කරන දරුවෙකු දෙයක් කළාත් පින්කමක් කළාත් හැම තැනකදීම අපි බලාපොරොත්තු වෙනවනේ මේක කර කර මගේ ස්ට්‍රෙස් අඩු කරගන්න. මගේ මානසික පීඩා මගේ සතුට වැඩි කරගන්න. එහෙම යන ගමන යනකොට මෙන්න මේක දකින්නකොට මේ පංච උපාදානස්කන්ධය සහිත ලෝකයක තමන් ඉන්නේ කියන එක දකින්නකොට එයාගේ මේ කෙලෙස් මේ බැඳීම අඩු වෙනවා. රූපයට තියෙන බැඳීම අඩු වෙනවා. ශබ්දවලට, ගන්ධවලට, රසවලට, පොට්ටබ්බවලට, ධර්ම ආරම්මණවලට තියෙන ආසාව ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන්නේ මොකක් නිසාද? මෙයාගේ ළඟ අවිද්‍යාව අඩු නිසා. ඔව් මෙයා දන්නව මේක අල්ලගත්තොත් දුකයි. අල්ලගත්තොත් තමන්ට දුකයි. තමන්ට අවාසිය මේක තමන්ගේ මානසික පීඩා වැඩි තමන් කිසිසේත්ම කැමති නැහැ මේ මානසික පීඩාව ටික අල්ලගන්න. ඒ සඳහා යා දිනපතාම මේක ප්‍රැක්ටිස් කරන වාර ගන්න වැඩි කරනවා. මේක දැනුම තිබුණට විතරක් බෑ. ඒ දැනුම තිබුණට විතරක් බෑ. දැන් වාහනයක් අපි කොච්චර අවුරුදු 25ක් පැදලා තිබුණත් අපේ එක තත්පරයකදී අවධානය නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? වාහනේ හැප්පෙනවා. experience එක නෙමෙයි ගැටලුව. ඔව්. ඔව් එදාම ඩ්‍රයිවිං පුරුදු කෙනෙක් වුණත් හරියට සිහියෙන් ගියොත් එයා අනතුරටපත් වෙන්නේ නැහැ. ඔව්. ඔව්. එතකොට වැදගත් වන්නේ කොයි තරම් මොහතක අපි සිහියෙන් සතිමත් බවෙන් ඉන්නවද කියන කාරණේක. හරියට අර තෙල් භාජනය අරගෙන යනකොට හොඳ සිහියෙන් යන්නවට වගේ. ඔව්. ඔව් පොඩ්ඩක් මේ වෙච්ච ගමන්ම ඔව් සමන්ට අනතුරක් වෙනවා. එතකොට මෙන්න මේක තමයි එක පැත්තකින් අපි සම්මාදිටිය ඇති වෙච්ච ගමම්ම තමන්ගේ මෛත්‍රී සිතුවිලි වැඩි වෙනවා. නිතර අනිත්‍යය කෙරෙහි තමන් යහපත ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යයට හොඳක් වෙන්න තමන්ට කැම ටිකක් වුණත් තව කෙනෙක් කන්න ඉන්නවා නම් ඒ ටික තමන්ගේ ටික දීලා හරි තමන් පොඩ්ඩක් පස්සට යනවා. මොකද තමන් දන්නවා මේක තමන්ගේ කටට ගත්තට වඩා වෙනත් කෙනෙකුගේ කුස නිවුණොත් ඊට වඩා යහපතක් කෙනෙක් ගියා දකිනවා. දැන් අපි බලමු අපි දැඩි මඩගිනි වෙලාවක අපි ඉක්මනටම කනවා කියමු. අපිට ඒ මොහොත යම්කිසි සුවයක් ලැබෙන්න පුළුවන්. නමුත් පස්සේ වෙලාවක අපි බැලුවොත් මම ඒ කෑම වේල නොකා වෙන කෙනෙකුට දුන්නා කියලා කියමු. පස්සේ හිතෙන්නේ අර එවලෙම කාපු කෙනාටද දීපු කෙනාටද? දීපු කෙනාට තමයි වැඩිපුර සතුටක් තියෙන්නේ. ඒ කෑම කන මොහොතේ විනාඩියක් දෙකක් සතුටක් තියෙනවා. ඔව්. නමුත් අවුරුදු ගාණක් ඒ ගැන හිතනකොට මොකද්ද? අනේ මම බඩගින්නෙන් ඉඳලා අරයාට කෑම දුන්න නේද කියලා අන්න වාසි. අන්න ඒක තමයි පින්කම ස්වභාවය. අපේ ගෙදර දරුවට විඳගන්න එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක් මේ කෙරෙනවා. ඕ ඒක කොහොමත් කරන. නමුත් ඒක අපට කවදාවත් මතක් වෙන්නේ නැහැ ඉතල කරාද කියලා. නමුත් එහෙම කරපු අපේ වෙනත් දරුවෙකුට කෑම වේලක් හරි අසරණ දරුවෙකුට බෙහෙත් ටිකක් හරි පාසල් පොට් ටිකක් හරි අරන් දුරත් කොහොමද? ඔය කවුරුදු ගානක් මතකේ තියෙනවා. අන්න ඒක තමයි කුසලයේ කරා යන්නේ තමයි. එතකොට ඒ වගේ සුවයක් කරා දැනකට අපි යනවා. ඒකයි. මේ සම්පූර්ණ මේ මනසත් කියන ගමනක් මේ තියෙන්නේ. අපි කොයිතරම් මට්ටමකින් අනිත්‍යගේ යහපත ප්‍රාර්ථනා කරනවද ඒ තා ප්‍රමාණයට මේ සතුට අපට ලැබෙනවා. අපි අනිත්‍යගේ යහපත අකමැති නම් ඒ කියන්නේ අපේ මානසික පීඩාව වැඩි කියන එක. දැන් අනිත් කෙනිය සතුටෙන් ඉන්නව දකිනකොට අපි සතුටු නම් අපිට සතුට තියෙනවා නේදනි? අපිට සතුට තියෙනවා. ඔව්. එතකොට අනිත්‍යය කනවට අකමැති නම් ඒක කොච්චර සමට පීඩාවක්ද නේ? පීඩාවක්. ඒතර අපි ඔව් අපි නිකන් බර්න් අවුට් වෙනවා. බර්න් අවුට් වෙනවා අර මනුස්සයම කොහොමද දන්නේ නැහැ. අනිත් පැත්ත තමයි අපි මේ හැම දෙයක්ම කරන්න ඇත්තෙම අපේ මානසික සුවේට. ඔව් ඒ මානසික සුවේ ළඟදී අපි ඊටාම පරිස්සම් වෙන්නට ඕන. අපි මේ මානසික සුවේ අත්හැරලා කීර්තිය පැත්තට සමට යනවා. ඔව් එතෙන්දී හරිය පරිස්සම් වෙනවනේ ගිය ගමම මේකේ තියෙන වාසිය නැති වෙනවා මේක භාගයකම වාසිය අඩු වෙනවා යමක් දීලා හරි අපි වෙන දෙයක් ප්‍රාර්ථනා කරුවොත් අර දෙන එකේ නියම තෘප්තිය නැති වෙනවා අපිට දැන් මෙහෙ පහුගිය කාලේ හිටියේ අර බණහන්න ගිය වස් කාලේ මේ බණහන්න ආවර ළමේ කර මිෂෙල් කියලා අර මෙතන ඉස්සරහ ගෙදර ඉන්නේ මැක්සියන් ළමයි ඔව් ගිය පොය ගිය වස් කාලේ දිගටම ආව බණහන්න සිංහල බණ තියෙන දවස් රටට ආවා ආවිතරක් නේ බොහෝ දවස්වල පිරිකරත් ගෙනල් පූජා කරා. එක දවසක්වත් නම කිව්වේ නැහැ ළමයිගේ. අනිත් අය සමහර කෙනෙක් නම නෙවෙයි වාසගමන කිව්ව ගමම කේන්ති යන සමහර. මලපලිනේ. ඔව් එතකොට බලන්න. අර අරියා කොච්චර ඉහළ මානසිකව හිටින්නේ කියලා. ඒ ආයිනේ සම්පූර්ණයෙන්ම සතුටින් මේ ගැන දැකලා ප්‍රසාදි ඇති වෙලා නමක් නෙවෙයි යට ඕන. නමක් නෑ මගේ ආයෙත්. ඔව් එයා මේකත් එක්ක මේ සතුට තමයි අනේ මම බණ ඇහුවා පිරිකර මාමා මේකට සම්බන්ධ වුණා කියලා එක තමයි ආයෙන්නේ. උපරිම සන්තෝෂය. ඔව්. සැපයක් තියෙනවා ඒතන. ඇතැම් විට ඒ බණ මාලාවේ වැඩිපුරම කුසල කරගත්තු ළමයා මෙයා වෙනවා. යන්න පුළුවන්. ඔව් මොකද එයා ගේම් එක වෙනස්. දැන් ඒක දැන් ඉන්නේ ස්වාමීන් වහන්සේ. එනවා 10 පාසලුත් වෙනවා එළම ඒවා. ඔව්. ඒ විතරක් නෙවෙයි මනහන් එන්නම කියලා අම්මලාට කියලා වෙනම සුදු වැඳුම් අරගෙන අම්මලාට සුදු වැඳුම් ගන්න කියලා නංගිටත් අරගෙන තන්නේ කරම සුදෙන් එනන් ඒ කට්ටිය ආවේ එතකොට අන්නේ වගේ දැන් මෙවැනි තත්ත්වයක ඉන්නකොට ඇත්තෙන්ම බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ ඔව් ඉතාලම පොඩි දෙයකට තමයි මේක යන්නේ අපේ හිතේ මේ කැලෙස් තියෙනවා ඇත්තම අපි සතර හුඟා පුරුදු කරලා තියෙන මේවා ඒ ආශ්‍රණික වෙන්න පුළුවන් මේ අපි හුඟා පරිස්සම් වෙන්න ඕන මේ වෙනකොටම තීරණ ගන්න ඕන දැන් මේ කැලෙස සම්මන්ට මේ අසහනෙට වෙන දෙයක් කියනවා ඔව් ඉතින් ගැලවිලා ඉන්න ඕන ආව තරමට තමන්ට පීඩනේ වැඩි ඔව් ඒ නිසා තමන් මේ දේවල් කරලා තමන් මේ පීඩනයක් ගන්න හොඳ නැහැ තමන් ඉහෙලම මානසිකත්වයකට එන්න තමයි මේ ටික කරන්නේ හැමදේම මහන්සි වෙනනේ ඔව් මේ හැම දෙයකට මෙන්න මේ අත්හැර හැර තමන්ගේ මේ මානසික සුවේ ප්‍රාර්ථනාය මේ කරන්නේ ඔව් එතකොට දැන් මෙතෙන්දී මෙන්න මේ කාරණා ටිකත් එක්ක අපි මේ කිව්වේ මේ විස්තර කරේ නැත්නම් මේ රූපය ඒ රූපයේ තියෙන තැන මෙන්න මේ විඥාන ආදී වේදනා ආදී ටිකත් ක්‍රියාත්මක වෙනවා හැම මොහොතෙම මේක ඇති වෙමින් නිරුද්ධ වෙන සබම මේ process එකක් යන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන එක. එතකොට මේකේ අපි නිතරම අපට මේක දන්නේ නැති නිසා අපට මේ වර්තමානයේ අහිමි වෙනවා. දැන් මේ මොහොතේ තියෙන මේ ලයිස් ටික මේත් එක්ක අපිට ඉන්න බෑනේ නේද? බෑනේ. අපි එක්ක දැන් ගිහිල්ලා මොකද කරන්න කියලා හිතනවා. නැත්නම් හවස මොකද්ද උනේ උදේ මොකද්ද වෙච්ච කියලා හිතනවා නේද? හිත මොකද වෙන්නේ කියලා. ඔව්. නමුත් මේ ලෝකේ මේ දැන් මේ ලෝකේ ඉන්නකොට මේ ටික තමයි තියෙන්නේ. ඔව්. ඇත්තෙන්ම කොච්චර සතුටක්ද නේ? දැන් මේ ලයිට්ස් කීයක් තමන් වෙනුවෙන් පත් වෙනවද නේ? මල් කීයක් අපිට මේ ලස්සන දෙන්න මල් කීයක් සූදානම්ගල ඉන්නවද? ඔව්. ඇතැම් විට මෙතෙන්ට ගෙනාපු බඩු වාහන කීයකින් ගෙනාපු බඩු වෙන්නේ නැද්ද නේ? ඔව් ඇතැම් විට මේ ගේ හදන්න මේ දේවල් ටික හදන්න කී දෙනෙක් උදව් දැන් අවුරුදු 100කට වඩා වැඩි මේ බෙල්ලෙම. ඔව් කොයි දිනේ සහභාගි වෙලා කොයි තරම් පාරවලින් ඇවිල්ලා කොයි තරම් දැන් රටවල් ගානකින් ආපු බඩු මෙතන තියෙනවා. ඒ සියල්ලම අන්තිමටම බලාපොරොත්තු වන්නේ මේ අපට වර්තමාන මොහොතේ මෙන්න මේ සතුට ලබා දෙන්න තමයි මේක කළේ. එතකොට අපි හරියට ධර්මයේ දැනගත්තු දවසට තමයි මේ වර්තමානයේ මේ ඔක්කොම වගේම සතුට අපි විඳින්නේ. දැන් අපි මෙතන අපි ඉන්නවා. ඔව් මෙතන හිටියට මේ සුවේ නෑ අපිට. ඔය ඒකයි. ඒතකොට බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ වර්තමාන මොහොතේ ජීවත් කරවීමේ හැකියාව වැඩි කරන මෙයාට. එහෙම දකින කෙනා තමයි සතුටෙම ඉන්නේ. හැබැයි ඒ කෙනා කියන්නේ එයා අනාගත වෙනුවෙන් මොකක් කරන්නේ නැහැ කියලා. මේක දකින කෙනා තමයි අනාගතයේ වෙනුවෙන් නියම යුතුයකම් ටික කරන්නේ. දැන් රහතන් වහන්සේලා කියලා කියන්නේ කවුද? වර්තමානයේ ඉහිලීම ජීවත් වෙන කෙනා. බුදුරජාණන් වහන්සේ පිරුණ පැයට පස්සේ, තුන් මාසයක් ගියාට පස්සේ මේ යථාර්ථය අවබෝධ කරගත්තු මේ රහතන් වහන්සේලා මොකද කළේ? අනේ මේ අනිත්‍ය ධර්මයක් කියලා නිකන් උන්නද? නිකන් උන්නද? මොකද කළේ? ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ ධර්ම ඔක්කොම එකතු කරලා සංගායනා කරලා පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනට එක එක ගුරුකුලවලට බාර දුන්නා. ප්‍රධාන හාමුදුරන්ට සහ ඒ හාමුදුරන්ගේ ශිෂ්‍යන්ට බාර දුන්නා. දිගටම ගෙන යන්න. ඒ කරපු වැඩපිළිවෙල ප්‍රතිඵලයක් තමයි අවුරුදු 2600කට ආසන කාලයක් මේ ධර්මාවේ. එතකොට මේ දර්ශනේ දැකලා වර්තමානයේ ඉන්න කෙනාද සාර්ථක? මේ දෙපැත්තට මාරු වෙවි ඉන්න කෙනාද සාර්ථක? ඔව්, වර්තමානයේ ඉන්න කෙනා වර්තමානයේ සතුටින් ඉන්න ගමන් අනාගතය ගැන ස්ථාවර වැඩපිළිවෙලකුත් කරන කෙනා කියනවා. එයා තමයි බුද්ධිමත්ම වැඩ කරන කෙනා. දැන් අපේ රටේ ගත්තොත් අනුරාධපුර ඒ කාලේ ඔය බිහි කරපු ලොකු චෛත්‍ය රුවන්ැලිසෑයේ වගේ චෛත්‍ය මේ ජයශ්‍රී මහ බෝධිය මේ ඔක්කොම ඇත්තේම රහතන් වහන්සේලාගේ සැලසුම් අනුව ක්‍රියාත්මක කරපුවා. වසර දහස් ගණක් මේ වාවේ ඒ ඉතාම බුද්ධිමත්ව දුරදක්නා නුවණින් කටයුතු කරපුවා. ඒ නිසා මේ දර්ශනය දන්න කෙනා වර්තමානයේ සතුටෙන් ඉන්නවා, අනාගතයේ උපරිම වශයෙන් සාර්ථක වෙන විදිහ වැඩ පිළිලකින්. ඒ වගේම අතීතයේ වෙච්ච අමිහිරි අත්දැකීම් වලට දුක් වෙන්නේ නැහැ. අතීතයෙන් පසුතැවි තැවින්නෙත් නැහැ. අනාගතය ගැන 아무තු ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. වර්තමානයේ උපරිම සතුටෙන් ඉන්න ගමන් අනාගතයේ ලෝකයේ වෙනුවෙන් උපරිම යහපතයක් කරනවා. එතකොට මෙන්න මේක දකින් තැනැත්තේ මේ දුක දකින් තැනැත්තාගේ ප්‍රධානම ලක්ෂණය තමයි මේ වර්තමානයේ හට ගැනීම නැතිවීම යා දකින කෙනෙක් වෙනවා. ඒ දකින් අවබෝධය ඇති වෙච්ච ගමන් මෙයා මේක ස්ථාවර දැනුමක් බඩපත් කරගන්න එයා සම්මා සංකල්ප එයාගේ සිතන විදිය වෙනස් කරගන්නවා. මෛත්‍රී භාවනා ආදී භාවනාවක් වඩනවා. එයාගේ වචන සම්මා වාචා නිතර යහපත් වචන කතා කරන්නේ. කයින් කරන වචන ක්‍රියාවන් නිතරම යහපත්. ඒකට කියනවා සම්මා කම්මන්ත කියලා. ඊට පස්සේ එයා රැකියාවක් කරනවා නම් සම්මා ආජීවයෙන් කරන්නේ ඉතාම දැහැමි රැකියාවක් කරන්නේ. එයා ජීවත් වෙන කියලාවත් අදහැමි දෙයක් කරන්නේ නැහැ. මොකද එයා දන්නවා ටික කාලයකට කීයක් හරි හම්බ කරගත්තට අධර්මිකව හම්බ කරොත් ඒකෙන් තමන්ට මානසික පීඩාවක් එන්නේ කියලා. ඒ නිසා ජීවත් වීම සඳහාවත් එයා වැරදි දෙයක් කරන්නේ නැහැ. ජීවත් වීම සඳහාවත් බොරුවක් කියන්නේ නැහැ එයා. තමන් කරන වැඩ ජීවත් වීම සඳහා කරන දේවල් යහපත් දේවල්. ඒ වගේම එයාගේ උත්සාහය සම්මා වායාමය එයා නිතරම අකුසල් වලින් මිදෙන්න කුසල් දිනු කරගන්න නිතරම එයා උත්සාහය කියන්නේ. අකුසලයකට එන්නට අවස්ථාවක් දෙන්නෙම නෑ යා. ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට මේ හැම තැනදීම යා මේ තැන්වල මුරකාරයෝ තියලා ඉන්නේ. මේ වගේන් අකුසල සිතුවිලි ඇවිල්ලා තමන්ගේ මනසේ තියෙන සතුට, මනසේ තියෙන තැම්පත් බවට හානියක් කරන් දෙන්නේ. එයා හිත කියන එක තමන්ගේ හිත ලස්සන සුවඳ හමන රෝස මලක් වගේ නිතරම පරිස්සමෙන් තියාගන්න යහ. ඇතැමිට ශරීරයට හානියක් වුණත් යා මනසට හානියක් කරගන්නේ නෑ. එයා දන්නව යාගේ සතුට රඳා පවතින්නේ මේ මනසේ තියෙන ලස්සන බවත් එක්ක. යාට ලෝකෙම අහිම වෙන්න පුළුවන්, නමුත් මේ හිතට හානියක් කරගන්නේ නෑ යා. ඔය යා දන්නව මෙතන මේ ශරීරය අත්හැරිච්ච ගමන් මෙයා යන්නේ ඊට වඩා ඉහළ තැනකට කියලා දන්නවා. අනිත් දේ තමයි ඇත්තෙම මේ ශරීරයට කොච්චර ලස්සනට තිබුණත් මේ ශරීරයේ ලක්ෂණම නෙවෙන්නේ නිතර හිතෙන්නේ අපිට නේ. අපේ කොච්චර මනසින් ඉන්නවද කියන එක නේ හිතෙන්නේ. හිතෙන්නේ මනසගෙන හිතෙන්නේ. මේ ශරීරයේ ලක්ෂණ හිතෙන්නේ මේ කණ්ණාඩිය ළඟට කියවෙන හැටි. ඔව්. අනිත් හැම වෙලාවෙම අපි මනසත් එක්කනේ ඉන්නේ නේ. මනසේ තියෙන සිතුවිලි එක තමයි අපේ ජීවිතේ සැප දුක් තීරණය වෙන්නේ. ඔව්. අපිලෙම අපි මනස පිරිසුදුනනම් තමයි අපි හිතන්නේ සතුටුස. අන්න කණ්ඩෝසයි කියලා. ශරීරය ලස්සන නැහැ කියලා සතුටු වෙන්නේ නැහැ. අපේ ශරීරය කොච්චර ලස්සන වුණත් තමන් කෙනෙකුට කරපු හානියක් මතක් වුණොත් එතකොට මොකද වෙන්නේ? ශරීරය ලස්සන නෙමෙයි මතක් වෙන්නේ. අර සිතුවිල්ල එන්නේ. ඈ තමන්ට උදව් උපකාර කරපු කෙනෙකුට අසාධාරණයක් කරා නම්, අසරණ අහිංසක කෙනෙකුට හානියක් කළා නම් ඒක තමන්ට ලොකු පීඩනයක් නේ. ඒ වගේම තමන් අසරණ කෙනෙකුට පිහිට වෙලා තියෙනවා නම්, අම්මා දෙමව්පියන් සලකලා තියෙනවා නම් රූපේ කෑලි ගැලවිලා ගියත් මේ සතුට තියෙනවනේ. සතුට තියෙන එක තමයි අපි යන්නේ. ඕහ්. අන්න ඒක තමයි. ඒ නිසා තමයි ඇතැම්මිට දැන් සමහර අය ගැන කියනවා මේ මේ ශරීරේ නැහැ ඇතැම්මිට අන්ධ කෙනෙක් මේ ශරීරයෙන් රූපය මේ මනස වෙන් වෙනවත් එක්කම යාට ලෝකේ පේන ගන්නවා කියලා. ඊළඟ රූපයත් එක්කම යාට පේන ගන්නවා. මේ ශරීරයට වැහිලි ඉන්නකොට යාට නොපෙනුනාට රූප ඔව් මෙන්න මෙතනින් මනස ඉවත් වෙනවත් එක්කම යාට රූප පේන ගන්නවා. ඒ නිසා මෙතන මේ පීඩා ටිකක් අපට එන්න පුළුවන්. නමුත් මනස ඉහළ මට්ටමකට තිබුණොතින් ඒ පීඩා ටික තමන්ට එන්නේ නැහැ. මෙන්න මේ වාසිය අපි ලබා ගන්නට ඕන. එතෙන්දී එතකොට සම්මා වායාමයේ ඊට පස්සේ සම්මා සතිය නිතරම සිහියෙන් ඉන්නේ. සතිමත් බව සිහිය නැති වෙච්ච ගමම මේකෙන් ට්‍රැක් එකෙන් පිට යනවා මියා. අර රේල් පීඩි දෙකෙන් කෝච්චිය පැනන වගේ. ඒ නිසා මෙයා හැමදේම කරන්නේ උදෑසන අවදිච්ච මොහොතේ පටන් හැමදේම යා වේගෙන් කටයුතු කරන්න පුළුවන් කලබලෙට කරත් එයා සිහියෙන් කරන්නේ. මොනවා ගැනද සිහිය? ශරීරය ගැන සිහියෙන්, වේදනා ගැන සිහියෙන්, සිත ගැන සිහියෙන්, සිතවිලි ගැන සිහියෙන්. යාට යන්නේනකොට යන ඉරියව්ව ගැන හොඳට සිහියෙන් යන්නේ යා. කතා කරනකොට වචන ගැන සිහියෙන් කරන්නේ, ශරීරයේ වේදනාවක් ලැබෙනකොට වේදනාව ගැන සිහියෙන් ඉන්නේ. හිතට සිතුවිලි එනකොට දැන් මේ රාග චේතනාවද්ද දේශයකත් සිතුවිලි ගැන හොඳට සිහින් ඉන්නේ. මෙන්න මේ ෆීල්ඩ් එකේ තමයි මම අනිතරෙම ඉන්නේ. මේකට කියනවා පියාගේ විශේෂය කියලා. The field of the father. තාත්තගේ පියාගේ විශේෂය. සතිපට්ඨානය කියලා සලකන්නේ පියා උරුමය. පියා උරුමය කියන්නේ බුදුහාමරගෙන් ලැබිච්ච උරුමය. මේ ෆීල්ඩ් එකේ ඉන්නකම් කරදරයක් වෙන්නේ නැහැ. මේ ෆීල්ඩ් එකෙන් පැන්න ගමම කරදර. මේකෙන් ඉන්නකෝ ඉන්න තා කල් කෙනෙකුට අපට හානියක් කරන්න බෑ. එතකොට සම්මා සතිය දිනු කර කර යාගේ සම්මා සමාධියෙන් යා හිත තැම්පත් කරන භාවනා වලින් හිත ફોකස් කළ අරමුණකට හුඟ වේලාවක් හිත තැම්පත් තියාගන්න ඔය අදක්ෂ වෙනවා. එහෙම දිනු කරගත්තු කෙනා ටිකෙන් ටික මෙන්න මේ යථාර්ථයේ මේ ඇතිවීම නැතිවීම යා දකින වෙලාව කාලය ටිකෙන් ටික වැඩි කරගන්නවා. යා නිතරම කරන්නේ මේක. මේක තමයි එයාගේ IQ එක. එයාගේ GPA එකයි අපි නිතරම කියන එක. සතිය සහ සම්පජානෙ නැත්නම් සතිය සහ නුවණ කියන මෙන්න මේ දෙක තමයි කියන්නේ. එක පැත්තකින් GPA එක, අනිත් පැත්තෙන් IQ එක. බුදුදහමේ කියන සතිය තමයි GPA එක. ආ. මොන තමයි IQ එක. මෙන්න මේ දෙක දිනු කරගත්තු ප්‍රමාණයට තමයි අපේ ජීවිතය සාර්ථක කියලා කියන්නේ. එක පැත්තකින් නිතර සිහියෙන් ඉන්නට ඕන. ඒ සිහියෙන් ඉන්න අපි නිතරම නුවණින් මේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම දකින්නට ඕන. මේක දකින්න වාර ගාන දිනපතාම කාලේ වැඩි කර ගන්නට ඕන. අමතක වෙනවා නම් කොහෙද ලියා ගන්න? ලියාගෙන තියා ගන්න. දිනකට දිනපතාම මෙන්න මේ සිහියෙන් ඉඳීමත් ඒ සිහියෙන් ඉන්නවත් එක්කම මේ පංච උපාදාන ස්කන්ධය හටගෙන නැති වෙන එකක් කියන එක නුවණින් දකින්න වෙලාව කාලය පීරියඩ් එක ඩියුරේෂන් එක වැඩි කර ගන්නට ඕන. වැඩි කර ගන්න කියන්නේ මේ පැත්තේ මේ අන්ත දෙක කැපෙන පොඩ පොඩ. වර්තමානයට එනවායි කියන්නේ වර්තමාන මොහොතේ ආසතෙන් ඉන්නේ. හැම මොහොතේම සතුටෙන් කෙනෙක් බැන්නත් බැනපු ක්ෂණිකව එයා ඇතිවීමක් දකිනවා. ඊට පස්සේ අතීතයට ගියානේ. එයා ඒක එන්නේ එයාට. ඔව් ඇතල ගන්නෑ. ගන්නකොටම දන්නවා ආයේ මේ වර්තමාන සිතුවිල්ලක් කියලා. ඒකේ තනිත්‍යතාවය දන්නවා. හැම මොහොතේම දකිමින් එයා තමයි එයාට හැම දවසක්ම අලුත් දවසක්. හැම දවසක්ම ජනවාරි පළවෙනි දවසක්. හැම දවසක්ම එයාට අලුත් අවුරුද්දක්. හැම දවසක්ම එයාට උපන් දිනයක්. හැම පුද්ගලෙක්ම එයාට අලුත් කෙනෙක්. හැම තැනක්ම එයාට අලුත් තැන. මේකෙන් තමයි යෝ බුදුදහම ඇත්තෙම අපි මේ දහම අපි අහන්න ලැබීමත් අපි හුඟක් භාග්‍යයි. ඒ යහන්න ධර්මයේ ඇත්තෙම හැකිතා හිතේ රඳව ගන්නට ඕන මතකේ. ඔව්. මොකද දැනුම ප්‍රදානයක දැනුම මේ විදිහට ලබන්නට ඕන. ඒ දැනුම ලැබිච්ච එක නිතර සිහි කරන්න ඕන මතකෙන්. ඒකට කියන රිෆ්ලෙක්ෂන් එක කියලා අපි. රිෆ්ලෙක්ටින් එක, ඉන්වෙස්ටිගේෂන් එක. ඊට පස්සේ ඒක නිතරම භාවනා කර කර ඒක පර්මනන්ට් කරගන්නට ඕන. භාවනාවෙන් තමයි මේක ස්ථාවර වෙන්නේ. ඔව්. භාවනා කර කර පොඩ පොඩ හරි මෛත්‍රී භාවනාව විනාඩි 5 හරි කර කර මේක බලන්න ඕන. හිත තැම්පත් කර කර මේක බලන්න ඕන. ඔව් යන්නේ නැගමනුත් ඇතැම් විට මෛත්‍රී භාවනා වඩවඩ ගිහිල්ලා මේක බලන්න ඕන. යනකොට හුස්ම ගන්න ගැන සිහියෙන් ගිහිල්ලා ඒත් එකම මේක බලන්න ඕන. තව තව මේකේ හිත තැම් හිත විසිරලා යනකොට මේක බලන්න බෑ අපට. හිත තැම්පත් කරගන්නකොට තමයි මේක පේන්නේ මේ දැනුමත් එක්ක. හරියට අර වතුරක් කැළඹිලා තියෙනකොට වතුරේ පතුලේ තියෙන දේවල් පේන්නේ නැහැ. නමුත් වතුර නිශ්චලව තියෙනකොට වතුරේ අඩිය තියෙන දේවල් අපට පේනවා. අන්න ඒ වගේ හිතේ සමාධිමත් බව සලකන්නේ අර වතුර තැම්පත් වෙන වගේ එක. ඒ තැම්පත් වෙච්ච මනසට අර නුවණින් පතුල බලන එක වගේ තමයි විදර්ශනා නුවණින් අනිත්‍යතාවය හේතුඵල ධම බලන එක. එහෙම බලන්න බලන්න අපේ ජීවිතයේ මේ දුක් පීඩා අඩු වෙනවා. එහෙම බලන්න බලන්න දැන් මේ ශරීරයට එන දුක් පීඩා වෙනත් තැ පුද්ගලෝ මුණ ගැහෙලෙන දුක් පීඩා අතීත දේවල් මතක් කරගෙන දුක් පීඩා ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් අද අපි පැයකුත් විනාඩි 10ක් විතර කතා කළා. මේ අද අපි ටික වෙලාවක් ඇත්තෙම කතා කරේ නම් කතා කරාට හුඟක් දේවල් අපි කතා කළා. සම්පූර්ණයෙන්ම මේ ශරීරය කොහොමද හැදෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරකුයි. ඒ හතරත් එක්ක තියෙන උපාදාය රූප හතරක් එක්ක තමයි මේ ජීවිතය කියන්නේ. ඒ රූපේ රූපස්කන්ධයටයි තියෙන්නේ. ඒ රූපේ ක්‍රියාත්මක වන්නේ නාම සහ විඥාන කියන දෙක තියෙන තැනක. එතකොට ඒ නාම රූප විඥාන දෙකෙන් තමයි පංච උපාදානස්කන්ධය කියලා අපි කියන්නේ. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ අපි යමක් ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට, දිවෙන් රසයක් විඳිනකොට, ශරීරයෙන් පහසක් ලබනකොට, මනසට අරමුණක් එනකොට කියන මේ ඉන්ද්‍රිය හයෙන් අපි යම් කිසි අරමුණක් ගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ඇති වුණා. ඇති වුණා විතරක් නෙවෙයි එතරම් නැතිත් වුණා. නිරෝධත් වුණා. එතකොට අන්න ඒක දකින්න නුවණ තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ, අනිත්‍යතාවය දකින්නවා කියලා කියන්නේ, හේතුඵල ධම දකින්නවා කියලා කියන්නේ, සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අන්න ඒ සම්මා දිට්ඨිය වැඩි වෙන්න යහපත් කල්පනා වැඩි වෙනවා, වචන යහපත් වෙනවා, තමන් කරන කටයුතු යහපත් වෙනවා, රැකී රක්ෂා යහපත් වෙනවා, තමන්ගේ උත්සාහය යහපත් වෙනවා, තමන්ගේ සිහිය යහපත් වෙනවා, තමන්ගේ සතිය යහපත් වෙනවා, තමන්ගේ හිතේ එකඟ බව යහපත් වෙනවා. ඒත් එක්කම තමන් ටිකෙන් ටික මේ දුක අඩු කෙනෙක් බවට පත් වෙනවා. ඒ අනුව තමන් නිතරම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි එයාගේ ජීවිතයේ න්‍යාය පත්‍රය. ඇජෙන්ඩාවක්. ඒත් එක තමයි මෙයා ඉන්නේ. හැම දෙයක්ම කරන්නේ ඒත් එක. එයා දරුව සුරතල් කරන්නේ, වැඩපල කරන්නේ, ගෙදර සුද්ධ පවිත්‍ර කරන්නේ, වාහනේ හොදන්නේ, හැම එකක්ම මේත් එක්ක යනවා. මේන් පිට ලෝකයක් නෑ යන්න. හැබැයි ඒ කිසිම දෙයකට මෙයාට බාධාවක් එන්නේ නෑ මේක කරයි කියලා. දැනට කන්නවටත් වඩා අඩුපාඩු අඩු වෙන විදියට, අත්වැරදි අඩු වෙන විදියට, අනිත්‍යගේ හිත් නොරිදෙන විදියට මෙයා හැම දෙයක්ම කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙයා කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. දැන් නිදින වෙලාව ටිකෙන් ටික අඩු කරනවා. ඈ නිදියන් යන වෙලාව මේ පැත්තෙන් ටිකෙන් ටික කාලේ හට දානවා. අනිත් පැත්තෙන් අවදි වෙන මොහොත ටිකෙන් ටික ආපස්සට ගන්නවා. දෙපැත්තෙම හිර කරනවා මෙයා, කර කර කාලේ ගන්නවා මෙයා. උපරිම ප්‍රයෝජන ගන්න මෙයා දන්නව අවදියෙන් ඉඳගෙන හැකියතාක් මේක සිහි කරපු ප්‍රමාණයට තමයි මේ පැත්තෙන් එන දුක් ටිකෙන් ජයග්‍රහණය කරන්න තියෙන්නේ කියලා. වෙන කිසිම මාර්ගයක් නෙවෙයි. බැංකු පොතේ සල්ලි වැඩි වුණාටවත්, ඔය දරුවෝ හොඳට ඉගෙන ගත්තටවත් විතරක් නෙවෙයි සතුට ඇති වෙන්නේ. දරුවෝ ඉගෙනගෙන කොහේ හරියයි තමන් තනි වෙනවා. තමන්ගේ නොවන මහත්යත් ටික ටික මැරිලා තමන් තනි වෙනවා. අන්න ඒකයි. නොකෝ උඹාද දෙනට මේක තේරෙන අන්තිම උනාට පස්සේ ඔක්කොම එක තැන් වෙලා වයසට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. එතකොට ප්‍රමාද වැඩි. ඒ නිසා අපිට දැම්මම තේරුම් ගන්න පුළුවන් නම් දරුවගේ වැඩ දැන්ටත් හොඳට කරමින් කරන ගම මේ පැත්තෙනොත් උපරිම දිනුවකට යන උත්සාහ කරනවා. අයින් වෙනකොට අපි ඒ විදිහම ඉන්නවා. අරව වෙන් වෙනකොට කිසියම් දුකක් සමට එන්නේ. දරුවන්ගේ දරුසුරතලුත් බරන ගමන් අර හිත පීඩා දෙකත් නොයෙනෙන පුළුවන් ඉදෙන හිතක් හදාගන්න. ඒ නිසා අපි එහෙම කටයුතු කරන්න අපි උත්සාහ ගන්නමු. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනාටම සර්වන් සරණින් නිදුක් නිරෝගී සුව දිගාසිරි ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මේ සිකුරාදා දිනවල සිදු කෙරෙන ධර්ම කන්දියට ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය මෞදේම පියාදී කිසියම් ඥාති පිරිසක් එක්නම් ඒ සියලු ඥාතිහුද මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීනටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියන් තනමෝදන්ව මේ හැම දිනාටම දරුවන්ගේ ජීවිතවලට දෙවියන්ගේ දහමේ රැකවරණය ආශිර්වාදයේ සැලසේවා කියන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්තුන් හැම දිනාටම තමන්ගේ දූ දරුවන් ඥාති මිත්‍රාදීන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග්ව නිරෝගීව තව බොහෝ කලක් සතුටෙන් සමගින් ජීවත් වීමට නිපින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුංඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නින්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මේදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි.